สาธุสาธุสาธุสังสารสาโรกวินิตนิสังสันนิตสาตังสุจิสารดิสังสันดิรตังสวนธนุปลาสังสังลาปเลสิงพันมิวิสาสังสันสาบิกังเกวัลโมหนาสังสันนาหกันมารรานิวิเศสังสังเสวิทังดาสิมุดารหาสังสังหารดัมมังปันมิสดาสังสันดาสกันนาสิตภาปนาสังสันนาปดันสิงหัตโกรภาสังสัมภารกามิงสุจิสารวาสังสังวารสังฆังพันมิรสาสังสัสเรสเดสายุเรนาเวทานิวันเวเดปะติเรนนติดิริมัตรังปัตตักลเดนิตรดิลเนตุมสะเดหัมเดสเนลเดเวติรวันดินีมะเกสัมบุดูมะหิมิสะเดสักตันดุรุกะระนะเอเลสินโมนัสเนยุเดดุมเลสินมารยุเดเยหิดิริราคินะเอสุริงสัตุเตเกนเดนเคเลสุนเอตินัสเนวันดินิมเบติงสิริสะเดหัมมินิปานะสะกะสะปะเดนะนะสิยะยุตุปะวุแหมนัสนะบาวะเบมิสุนุวิสุนุคะระนิติกุณะปุระนะลัทธสะปะดะมาภะระติระวิตะนิทยมะนะวันดินิมนิทิปะทาปินสะรูมหาสังฆะนะสะมันตาจักขวาลิสุอัตรากัจฉันตุเดวตาสันดัมมังมุนิราจัสสะสุนันตุสัคคะมุคคะดัมดัมมัสสะวะนะคาโลอะยัมปะทันตาดัมมัสสะวะนะคาโลอะยัมปะทันตาดัมมัสสะวะนะคาโลอะยัมปะทันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะสาธุสาธุสาธุศรัทธาวันต์ปีนตุนีลอสแองเจลิสบวชวิหารสถานแห่งมาสิกวัสดุเกเรนะศีลวัฒนสถานแห่ง2018 วาร์ษีแห่ง දෙසැම්බර් උඳුවක් පොන් පොහෝ දින සිල් සමාදන් වුණු පිරිසට යන දේශනා කරන සූත්‍ර සාකච්ඡාවයි දැන් මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපේ මාතෘකාව වේලාම සූත්‍රය. මොකද සූත්‍රය? වේලාම. කාලාම නෙවෙයි ඈ. වේලාම සූත්‍රය. කාලාම කියන සූත්‍රයක් තියෙනවනේ. ඒකත් අංගුත්තර නිකායේ තියෙන්නේ. මේ වේලාම සූත්‍රයත් අංගුත්තර නිකායමයි තියෙන්නේ. තිනුතනි ධර්ම ශ්‍රවණය කිරීමත් බුදුහාමර දේශනා කරන්නේ විමුක්තායතනයක් කියලා. විමුක්තිය කියන්නේ කෙලෙස් වලින් මිදෙන අවස්ථාවක්. හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ වලින් අපේ හිත මුදවා ගන්න අවස්ථාවක්. එවැනි විමුක්තායතන පහ ගැන ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡාව, ධර්ම සජ්ජායනය, භාවනාව කියලා. ඉතින් අපි හොඳට ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන්නේ බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මයම නම් ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තුළදීම කිසියම් ප්‍රමාණයකට අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණයම අපි විමුක්තායතනයක් කරගන්න උත්සාහ ගනිමු. පින්නතුනේ මේ වේලාම සූත්‍රයෙන් ධර්ම මාර්ගයේ මුලපටන් අවසානයට යනකම් ඉතාම පිළිවෙලට ධම්මඟ විස්තර කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දේවරම් විහාරයේ ඉන්න අවස්ථාවේදී අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ආවා. ආපු වෙලාවේ බුදුහාමුදුරෝ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නය මෙන්න මේකයි. ගෘහපතිය ඔබේ ඥාති මිත්‍රාදීන් දන් දෙනවාද කියලා ඇහුවා. ඔබේ ඥාතින් දන් දෙන පිරිසක්ද කියලා. ඊට පස්සේ සිටුතුමා මොකද කිව්වේ? සිටුතුමා කියනවා ස්වාමීනි අපේ ඥාතින් දන් දෙනවා. හැබැයි දන් දෙන්නේ කාඩි හොද්දෙනුයි නියුඩු හාලේ බතුනුයි කරපු දන් තමයි දෙන්නේ කියලා. කාඩි හොද්ද කියලා කියන්නේ මිරිස් හොද්දට. මිරිස් මේ හොදන හදන විදියක් තියෙනවා. ඒකේ ඒවට දාන ඒවා ටිකක් තියෙනවා. අනවනවනට ඒ ටික කියන්නත් පුළුවන් වන්න. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හදපු කාඩි හොද්දේ ඒ ඇතුළත් වෙන මේ අංග ටික. ඊළඟට නියුඩු හාලේ බත. නියුඩු හාල කියන එකේ තර්ක දෙකක් තියෙනවා. එකක් තමයි අර හාල් බී කොටනකොට අර පොඩියට කැඩෙන කොටස. ඒ දෙකතු කළ හදන හාල් ටික. තවත් අදහසක් තියෙනවා ගොයන් කපලා ඉවර වෙලා ඒ නියම අස්වැන ගත්තට පස්සේ තව දෙවෙනි වතාවටත් මේ තරහ ටිකක් හැදෙනවා පොඩි පොඩි ගස් වලින්. අන්න ඒවා දුප්පත් අය කපාගෙන ගිහිල්ලා ඒවගෙන කාල් හදා ගන්නවා. අන්න ඒ දෙවෙනියට ගන්න කොටසට නියුඩු හාල කියලා කියනවා. ඒකට අර්ථ දෙකක් තියෙනවා. ඉතින් සමහර අය මේවගෙන දන් දෙනා ඉන්නවා. ඇතැම් විට දුප්පත්කමට, ඇතැම් විට තිමුණක් තියෙන ලෝභකම නිසා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා මොකද කියන්නේ? අපේ ඥාතීන් දන් දෙනවා, හැබැයි දුන්නට දෙන්නේ මේ කාඩි හොද්දයි මේ නියුඩු හාලේ බතුයි කරපු දන් තමයි දෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද ඒ වෙලාවේ දේශනා කරන්නේ? හොඳයි කියලාද නරකයි කියලාද? මෙතෙන්දී තියෙනතුනි අපට ඒ දාන දෙන ස්වභාවය අනුව, ඒ කියන්නේ දානෙට දෙන්නේ මොනවාද කියන දේ අනුව අපට හොඳ නරක කියන්න බෑ. ඇයි ඒකට හේතුව? ඇතැම් විට කෙනෙකුට දානය නැති නිසා මේක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් උපරිම දාන වෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුහාඳුර මෙහෙම දුන්නේ නැහැ කියලා නරකයි කියලා නෑ. බුදුහාඳුර ඊළඟට නීතිය සඳහන් කරන කාරණේ දානය මහත්ඵල වෙනවද නැද්ද කියන එක තීරණය වෙන සාධකය මොකද්ද කියලා. නියුඩු හාලෙන් දෙනවද නැත්නම් හොඳම හාලකින් දෙනවද කියන එක නෙවෙයි දානීය මහත්ඵල මානසංශ වීමට බලපාන සාධකය. මොකද සාධකය? සාධකය තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් දන් දෙන්නේ අසක්කච්ඡං, සකසන් නැතුවනම්, පිළිවෙලකට නැතුවනම්. ඒ වගේම කෙනෙක් දන් දෙන්නේ අචිත්තිකත්වා, ගරුසරු නැතුවනම්, ගෞරවයක් නැතුවනම්. ඒ වගේම කෙනෙක් දෙන්නේ තමන්ගේ දෑතින් නැතුව වෙනත් අයගේ හරහනම්, අසහත්තා, දෑතින් දන් නොදෙනවනම්. ඒ වගේම අපවිද්දම්, ඒ දෙන දාණය නිතර නිතර නොදෙනවා නම් කලාතුරකින් විතරක් නම් දෙන්නේ. ඒ වගේම අනාගමන දික්කෝ කර්මඵල අදහාගෙන නැතුව නම් දන් දෙන්නේ. මෙන්න මෙහෙම දෙන දාණය මහත්ඵල වෙන්නේ නැහැ කියලා. යම් කෙනෙක් දෙන දාණය හකසල දෙන්නේ නැත්නම් පිළිවෙලකට දෙන්නේ නැත්නම් යම් කෙනෙක් තමන් දෙන දාණය නිතර නිතර දෙන්නේ නැත්නම් ගරුසරු නැතුව නම් දෙන්නේ. ඒ දෙන දාණය කර්මඵල අදහාගෙන නොවේ නම් දෙන්නේ. අන්න එහෙම දෙන දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. එහෙම දෙන දාණය නිසා ඔහුට සසරේදී යම් යම් විදිය ආනිසංස ලැබෙනවා. හැබැයි ඒ ආනිසංස ලැබුණට ඔහුට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා, ආහාර පාන ලැබෙනවා. හැබැයි ආහාර පාන ලැබුණට තමන්ට ඒ ලැබෙන ආහාර පාන අනුභව කරන්න හිතෙන්නේ නැහැ. සසරේදී තමන්ට වස්ත්‍රාභරණ ලැබෙනවා, ලැබුණට ඒ ලැබෙන දේවල් තමන්ට පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. අනිත් දේ තමයි තමන්ට යාන වාහන ආදිය සසරේදී ලැබෙනවා, ලැබුණට ඒව පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. ඒ හොඳට හොදලා පිළිවෙට කළා වාහන කුරේර තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට පංචකාම ගුණයන්ට අදාළ දේවල් සසරේදී ලැබෙනවා, ලැබුණට ඒවා පරිහරණය කරන්න හිත නැමෙන්නේ නැහැ එයාට. අනිත් කාරණේ තමයි ඔහුට ඉන්න දරුවන්, අඹුවන්, දාසියන්, මෙහෙකරුවන් ඔහුගේ වචනයට අහුම්කන් දෙන්නේ නැහැ, ඔහුට අවනත වෙන්නේ නැහැ. අනිත් දේ තමයි සසරේදී දැනුම ලැබුණට ප්‍රඥාව ලබා ගැනීම සඳහා ඔහුගේ හිත නැමෙන්නේ නැහැ කියලා. අර වගේ පිළිවෙලට සකසල නැතුව නිතර නිතර දන් දෙන්නේ නැත්නම්, කර්මඵල අදහාගෙන දෙන්නේ නැත්නම්, ගෞරවයෙන් දෙන්නේ නැත්නම් ඒ දෙන දාණය අනිසංස ලැබෙනවා. හැබැයි මහත්ඵල නැහැ. මහත්ඵල නැහැ කියන්නේ තමන්ට ධන ආදී ලැබුණත් ඒව පරිහරණයට තමන්ට කැමැත්තක් දෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ වචනයට අනිත් අය ගරු කරන ස්වභාවයක් නැහැ කියලා. ඊළඟ සඳහන් කරනවා යම් කෙනෙක් තමන් දෙන දාණය දුප්පත්ම දානයක් විදිහට දුන්නත්, ඊටාම ධනවත් විදිහට දුන්නත් තමන් දෙන දාණය හොඳට සකස් කළා නම් දෙන්නේ. සක්කච්ඡන්. සකසලා හොඳට ලස්සනට පිළිවෙලට හදලා දැන් මේ පෙනුතුනොත් එහෙම නෑ නේද? පළතුරු ටික ලස්සනට පිළිවෙලට තියලා එක එක හැඩයට කපලා නේද? ඇපල් ගෙඩියක විදියට කපනවා, මිදි ගෙඩියක විදියකට කපනවා, එක එක පාටේව ලස්සනට තියනවා. ඒවත් අරගත් වෙනතුනි. ඒව අනිසංස ලැබෙන දේවල්. ඈ ඇතැම් විට මැද දෙලුන් ටික තියලා නේද? වටේට අනිත් ඒවා තියලා ඒව හරි වටිනවා. එහෙම කරන හැම මොහොතකම තමන් හිතේ කුසලිය දිනු වෙනවා. ඊළඟට ඒ දෙන දේ චිත්තිකත්වා බොහෝම ගෞරවයෙන් දෙන්නේ, අත් දෙකෙන් දෙන්නේ, තනි අතින් දෙන්නේ. ඇතැම් විට දුප්පත් කෙනෙකුට දුන්නත් බොහෝම ගෞරවයෙන් අත් දෙකෙන් දෙන්නේ. අම්මට තාත්තට දෙයක් දුන්නත් අත් දෙකෙන්ම දෙන්නේ. අපට අත් දෙකක් ලැබිලා තියෙන්නේ අත් දෙකෙන්ම දෙන්න තමයි. ඉතින් ඊළඟට සහස්සාදානන්දේති. ඒක දෙන්නේ තමන්ගේම දෑතින්මයි දෙන්නේ. ඊළඟට අනපවිද්දම් දෙන දාණය නිතර නිතර දන් දෙනවා. ලැබෙන හැම අවස්ථාවකදීම උහු දන් දෙන්න උත්සාහ කරනවා. ආගමන දික්කෝ කර්මඵල අදහාගෙන දෙන්නේ. මේ වගේ හොඳ පින්කම් කරනකොට තමන්ට ආනිසංස ලැබෙනවා කියලා ආනිසංස තමන්ගේ නුවණින් දැක දැක තමයි දන් දෙන්නේ. මෙන්න මෙහෙම දන් දෙීමේ ආනිසංස විදියට ඔහුට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා, ආහාර පාන ආදිය ලැබෙනවා. ඒ ලැබෙන ආහාර පාන තමන්ට පරිහරණය කරන්න හිතෙනවා. ඒවා කෑම බීම තමන්ට ලැබෙන ඒවා කෑම බීම ගන්න හිතෙනවා. ගන්න හිතෙන්නේ පරණ වෙන්න කලින් අලුත් පිටම තමන් පරිහරණය කරනවා, අලුත් පිටම අනිත් අයට දෙනවා. සමහර අය කැමිට පරණ වුණාට පස්සේ දෙන්නේ නේද? දිනේ අන්තිම වෙන කිට්ටුව තමයි දෙන අය තියෙනවනේ. නමුත් එහෙම නැහැ කියනතුනි, දෙන එක කලින්ම දෙනවා, කරක් වෙන කලින්ම දෙනවා. ඒක තමයි මේ ආනිසංස වල ප්‍රතිඵල. අනිත් කාරණේ තමයි තමන්ට වස්ත්‍රාභරණ ආදී ලැබුණා නම් ඒව තමන්ට පරිහරණය කරන්න ආසකෙ දෙනවා. නැත්නම් තමන්ගේ අම්මට තාත්තට, දරුවන්ට, ඥාතීන්ට, පූජනීය අයට දෙන්න තමට ආසාවක් හිතෙනවා කලින්ම. අර සතරදි ලැබෙච්ච දෙයින් එතකොට තමයි නියම සතුටකමට ලැබෙන්නේ. අනිත් දේ තමයි මෙහෙම දානය දීපු අයට ආනිසංස විදියට මෙහෙම ගෞරවයෙන් සකසලා දෑතින් නිතර කම්පන අදහාගෙන තමන් දෙන දානීය ආනිසංස විදියට තමන්ට ලැබෙන අමුදරුවන් දැසි දසු කම්කරුවන් ආදී අය තමන් කියන වචනයට අවනත වෙනවා. ඒ වගේම ධර්ම අවබෝධයේ පිණිස හිත නැමෙනවා ඒ කෙනාට. දැන් එතකොට දැන් මේ පිණුතුනේ හැමදෙනාම සසරේදී හැම දන් දීපු අය තමයි. ඒ දානේ ආනිසංස විදියට ඔබට ධර්මය අහන්න සිතිවිල්ලක් එදෙනවා. ඒ ධර්ම කොහොම හරි තේරුම් ගන්න ඕන කියලා උත්සාහයක් තියෙනවා. ඒ කියන්නේ මේ තමන් සසරේදී හොඳ විදියට දන් දීපේ ආනිසංසම තමයි මේ. ඒක තමන් ගැනම තමන්ට සතුට වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ වේලාම සූත්‍රයෙන් විශේෂයෙන්ම මේ වේලාම කියන බ්‍රාහ්මණයාට දේශනා කරන්නේ. මෙහෙම දේශනා කරන අතරේදී බුදුහාමුදුරුවෝ තවත් ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. ඒ තමයි අතීතයේ සිදුවෙච්ච අතීතයේ දැන් මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාට. දැන් බුදුහාමුදුරුවෝ මෙතන පණ සඳහන් කරන්නේ වේලාම කියලා අතීතයේ හිටිය බ්‍රාහ්මණයගේ කතාවක් දැන් මේ කියන්නේ. දැන් මේ මෙතෙක් කතාව දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාට. මම කිව්වද දැන් වේලාම බ්‍රාහ්මණයට කියලා. එහෙම කිව්වද? නෑ නෑ හරි. ඔව් දැන් මේ වේලාම කියලා අතීතයේ හිටිය බ්‍රාහ්මණය ගැන තමයි දැන් මෙතන ඉඳන් කියන්නේ. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා සිටුතුමනි අතීතයේ මෙන්න මේ වගේ බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණේ ලොකු දානයක් දුන්නා. කොහොමද ඒ දීපු දානය? ඒ දානය නිකං සුළුපට දානයක් නෙවෙයි. බොහෝ දේවල් 84,000 බැගින් දුන්නා. මොනවද 84,000? රිදී පිරවූ භාජන 84,000ක් දුන්නා. රම් පිරවෙච්ච භාජන 84,000ක් දුන්නා. රිදී පිරවුවෙහි මේ වගේ ඒ වගේම අමරන් පිරවූ භාජන 1000ක් දුන්නා. ලෝහ භාජන 1000ක් දුන්නා. හා මේ වගේ රණින් සරසපු ඇතුන් 1000ක් දන් දුන්නා. මේ වගේ විවිධාකාරයෙන් පිරි ඉතිරි යන මහා දානයක් දුන්නා කියලා සඳහන් කරා. හැබැයි ඒ දානයේ මහත්ඵල මහානිසංසුනේ නැහැ කියලා දේශනා කරා. ඇයි ඒකට හේතුව? හොඳට සකසල මේ දානය දුන්න ඒ දීපු දානය පිළිගත්තු අය ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා සිල්වත් ගුණවත් අය වුණේ නැහැ කියලා. ඒ වගේම මනා දැක්මකින් දික්ති සම්පන්න අය වුණේ නැහැ. ඒ නිසා ඒ දානය මහත්ඵල මහානිසංස දානයක් වුණේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානයක් පිරිසුදු වෙන්න. ඒකට කියනවා දක්ෂින පාරිසුද්ධ භාවය කියලා. දක්ෂිනාව නැත්නම් දක්ෂින. දක්ෂින කියන්නේ පාලියෙන් දක්ෂිනාව කියන්නේ අපි සංස්කෘතෙන් සිංහලට ඒ පදේ කියනවා. දක්ෂිනාව කියන්නේ කම්පන අදහාගෙන කර්මය විශ්වාස කරගෙන යම් කිසි කෙනෙකුට පූජා බුද්ධියෙන් හරි අනුග්‍රහක බුද්ධියෙන් හරි යමක් පූජා කිරීම. එතකොට ඒ දක්ෂිනාව පිරිසිදු වෙන්න කරුණු හතරක් සඳහන් වෙනවා. ඒ දානයේ පිරිසිදු ආකාර හතරක් තියෙනවා. කොහොමද හතර? දායකතෝ විසුජ්ජති නෝ පටිග්ගහකතෝ. දායකයගේ පැත්තෙන් පිරිසිදුයි ප්‍රතිග්‍රහකයගේ පැත්තෙන් පිරිසිදු නැහැ. දායකය කියන්නේ කාටද? දන් දෙන කෙනා. ප්‍රතිග්‍රහකය කියන්නේ දානය පිළිගන්න කෙනා. එතකොට එක දානයක් තියෙනවා ඒක පිරිසිදු දායකයගේ පැත්තෙන් විතරයි. ප්‍රතිග්‍රහකයගේ පැත්තෙන් එතරම් පිරිසිදු නැහැ. දෙවැනි දානය තමයි පිළිගන්නාවෝ කෙනා පටිග්ගහන්තෝ විසුජ්ජති නොදායකතෝ. පිළිගන්න කෙනා පිරිසිදුයි දායකයගේ පැත්තෙන් පිරිසිදු නැහැ. පිරිසිදු කියන්නේ යා සිල්වත් ගුණවත් දැහැමි නැහැ කියන එක. තුන්වෙනි දාණය තමයි නේව දායකතෝ විසුජ්ජති නො පටිග්ගහකතෝ. දායකයගේ පැත්තෙන් පිරිසිදුත් නැහැ ප්‍රතිග්‍රහකයගේ පැත්තෙන් පිරිසිදුත් නැහැ. දෙන්නගම පැත්තෙන් සිල්වත් ගුණවත් ප්‍රඥාවන්ත බව නැහැ කියන එක. හතරවෙනි දාණය තමයි දායකතෝ චේව විසුඤ්ජති පටිග්ගහකතෝ. දායකගේ පැතුණුත් පිරිසිදුයි, ප්‍රතිග්‍රහගේ පැතුණුත් පිරිසිදු, දෙන්නාම පිරිසිදුයි. එතකොට දානේ වඩාත් මානි සංස්ථායි කියලා දේශනා කරනවා. මේ කරුණ අපි ටිකෙන් ටික ඉදිරියට පැහැදිලි කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. අර වේලාම කියන බ්‍රාහ්මණයගේ කරුණ දේශනා කළ බුදුහාමුදුරුවෝ කියනවා, මේ අතීතයේ වේලාම කියන්නේ කවුද? මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේම තමයි අතීත ආත්ම භාවයක වේලාම කියලා බ්‍රාහ්මණෙක් කියලා දීපු දානයක් ගැන මේ කියුවේ. වෙන කෙනෙක් ගැන නෙවෙයි. හැබැයි තමන් ඉන්න මට්ටමේ කොයි ආත්ම භාවයක හිටියත් උන්වහන්සේ උපරිම ලෙස තමන්ගේ පැත්තෙන් උපරිම සාර්ථක විදිහට දානය දීලා තියෙනවා. මෙතෙන්දී පේන තුනේ තවත් ඉතාම වැදගත් කරුණක් සූත්‍රයක් මේකට අපි සම්බන්ධ කරලා තියෙනවා. ඒ තමයි දක්ඛිනා විභංග කියන සූත්‍රය. දක්ඛිනා විභංග කියන සූත්‍රයේ මධ්‍යම නිකායේ තියෙන බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමිය සඳහා දේශනා කරපු සූත්‍රය. මේ දාණයටම සම්බන්ධයි ඒක. එතකොට එතෙන්දී දෙන දාණය ටිකෙන් ටික ආනිසංස වැඩි වෙන ආකාරය ගැන සඳහන් වෙනවා. ඒක දේශනා කරන්න හේතුනේ මහා ප්‍රජාපති ගෞතමිය තමන්ගේම දෑතින් කපු කුළුණු සකස් කළා, ඒකෙන් නූල් හදලා තෙදි නිෂ්පාදනය කළා, සිවුරු දෙකක් සෝදානම් කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සෝදානම් වුණා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා සංඝේ ගෞතමී දේහි කියලා. ගෞතමිය සංඝයාට දෙන්න, සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කරනකොට ඒක මට දීපු දානයක් වෙනවා කියලා. ඊට පස්සේ බුදුහාඳුරෝ මේක කිව්වට පස්සේ ඉතින් ප්‍රජාපති ගෞතමීට දුකයි. ඉතින් මෙච්චර මේ ගැන අපිට පිළිගන්නේ නැති වුණාම. ඉතින් සමීපයේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා මහා ප්‍රජාපති ගෞතමීගේ ගුණ. ඉතින් බුදුහාඳුරෝ හොඳට දන්නවා. ඒත් ඉතින් ආනන්ද හාමුදුරුවෝ බොහොම සංවේදී කෙනෙක්. කිව්වා ඉතින් ඔබ වහන්සේ කුඩා කාලේ මෙහෙම හදපු මේ මෑණියම් ඉතින් බොහොම කැමැත්තෙන් මේක ගෙනාවේ. ඒ නිසා මේක පූජාව පිළිගන්න කියලා. නමුත් දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ කියනවා ගෞතමී මේක සංඝයාට දෙන්න. ඔබ මේක සංඝයාට පූජා කරනකොට මමං සේව දෙන්නම් හොතේ මටත් ඒක දීපු දෙයක් වෙනවා. සංඝයාටත් පූජා කරපු දෙයක් වෙනවා. දෙවෙනි වතාවටත් උනන්දු කෙරෙව්වා, තුන්වෙනි වතාවටත් උනන්දු කෙරෙව්වා. ඊට පස්සේ සංඝයා උදෙසා තමයි දුන්නේ. ඉතින් ඇයට මහත්ඵල මානසං සලසා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට කටයුතු කළේ. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දාන 14ක් ගැන විස්තර කරනවා. දාන 14ක් ගැන මේ දක්ඛිනා විභංග කියන සූත්‍රයේ. මේක වැදගත් වෙනතුනි. දන් දෙනකොට ටිකෙන් ටික ආනිසංස වැඩි වෙන ආකාරය ගැන. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා වගේම මහා කරුණාවෙන් යුක්තයි. මේ ලෝකයේ මිනිසුන්ට කර්මයක් ලබා දෙන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය, ඉහළම වාසිය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේට ප්‍රඥාවෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම උපදේශය ලබා දුන්නා. ශාස්ත්‍රවරයෙක් වශයෙන්, ප්‍රඥාවන්ත ශාස්ත්‍රවරයෙක් වශයෙන්, ඒ වගේම මහා කරුණාවෙන් යුක්ත පුරුෂයෙක් වශයෙන් ලෝකයට කරන්න පුළුවන් උපරිම සාධාරණත්වය ඉෂ්ට කළා. ඉතින් එතෙන්දී බුදුහාමුදුරුවෝ තමන්ටම දෙන්න කියලා අගය කළේ නැහැ. සමහර ඇහුවා කාටද දෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ යත්ත පසීදති තත්ත දාතබ්බන් කියලා. තමන් යම්කිසි කෙනෙකුටද පැහැදෙන එකකට දෙන්න කියලා දේශනා කළා. ඒක තමන්ගේ පුද්ගලික මානසික තෘප්තිය සඳහා දෙන අයට තමයි එහෙම කිව්වේ. දැන් දැනට සමහර අය ඉන්නවා සමහර රටවල අය බුරුමයේ, තායිලන්තයේ, වියට්නාමයේ ඒ වගේ තැන්වල ඒ වගේ දන් දෙන්නේ කර්මඵල අදහන ගතියක් තියෙනවා. නමුත් ඊට වඩා ඒ බ්ලෙසින් එකක් විදිහට දෙන්නේ ඒක. ආශිර්වාදයක් විදිහට. හරීම කැමැති දානයක් දෙන්න. හැමදාම උදෑසන අවදි වෙන්නේ කොමන හෝ දෙයක් දන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබ එහෙම කැමිට ගියොත් වියට්නාම්, බුරුම, තායි අයගේ පින්කම් වලට පන්සල්වල දවසක් හරි යන්න බලන්න. ඒගොල්ලන් පින්කම් කරන හැටි බලන්න. විශේෂයෙන් වියට්නාම් පන්සලට ඔබ යන්න. ඒ පින්කමට 100ක් දෙන ආවත් ඒ 100 දෙනාම දානට එන කලින් අහනවා පින්කම සංවිධානය කරන්න ඇගෙන් හාමුදුරුවෝ කියනමක් වඩිනවද කියලා. අහලා ඒ කාටත් පොඩි පිළිකරක් හරි අරගෙන ඉන්න හැමදෙනෙම. සමන් කැටේ ගානේ හරි අරගෙන ඉන්න. ඒ කාටත් දෙන්න බලාගෙන. නමුත් අපේ ශ්‍රී ලාංකික අය නම් එහෙම නැහැ. අපේ අය හිතනවා දන් දෙනවා නම් ලොකුම දෙයකින් දෙන්න ඕන නැත්නම් හොඳ නෑ කියලා. අපේ අය දන් දෙන්න අකමැති නෑ. අපේ අය හොඳටම දන් දෙනවා. නමුත් අපි හිතන්නේ පොඩි දෙයක් දුනොත් ඒක හොඳ නෑ කියලා. නමුත් පින්නතුනි මේක අපි තුරු වෙන්නට ඕන. ඒක අපට හොඳම අවස්ථාවක්. තමන්ගේ ගෙදරම වෙන්න ඕනේ නෑ වෙන තැනක පින්කම් කරත් අඩු ගානේ වතුර බෝතල් ටිකක් හරි අරන් ගිහිල්ලා ඒ දාණයට තමන් සම්මාදම් වෙන්න. කේලෙකට ටිකක් හරි අරන් ගිහිල්ලා එතන තියලා තමනොත් ඒකේ කොටස්කරුවෙක් වෙන්න. ඒක තමන්ට ඒක පැත්තකින් ආශිර්වාදය අනිත් පැත්තකින් ලොකු ආනිසංසයක් තමන්ට ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කර්මය ගැන අවබෝධයෙන් ලෝකෙට ධර්ම දේශනා කළේ එතෙන්දි බුදුහාමුදුරෝ ඉහළම කුසල කර්මයේ පුණ්‍ය මහිමේ ලැබෙන විදියට ටික ටික ආනිසංසය වැඩි වෙන ආකාරය දේශනා කළා. මුලින්ම දේශනා කරන යම් කෙනෙක් ත්‍රිසංගත සතෙකුට යමක් දෙනවනම් දැන් අපේ නිවෙස්වලත් බොහෝ පින්නතුන් ගෙදර පොඩි ලෑන්ලක් හදලා කුරුල්ලන්ට සත්තුන්ට බත් ටිකක් දානවා පළතුරු ටිකක් දානවා දිනපතා මැතැඹිට තමන්ගේ කුඩා දරුවෝ ඉන්නවනම් දරුවන්ගේ අතින්ම ඒවට දානවනේ. ඒක හොඳ ආශිර්වාදයක්. ඒක ඔය අපලෙහිම දුරු වෙන හොඳ ක්‍රමයක්. ඒක දරුවන්ගේ අතින්ම පුළුවන් නම් පුළුවන් තැන්වලදී ඒක කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ත්‍රිසංගත සතෙකුට යමක් දුන්නා ඒක සියයක් ආනිසංස තියනවායි කියලා. මේ ටිකෙන් ටික ආනිසංස වැඩි වෙන ආකාරය කියන්නේ උන්වහන්සේට මේ සිය කියන වචනේ ගත්තේ. දැන් අපි කියන්නේ දැන් 10%ක් ඕන 20%ක් ඕන එහෙම කියලා අපි කියන්නේ. දැන් රසනේ හරි මොකක් හරි මේ රසේ හරි අපි 100 ගණන්නේ කියන්නේ. දැන් උණ තියනවා නම් ඇඟට අමාරු නම් අපි අහනවා දැන් කීයද කියනනම් 10 නම් කීයද කියලා නේ. ඉහන් මාචින් අහනවා දැන් උණ කීයද කියලා අපි කියන්නේ කේන 8 8ද කියෙද් දැන් කියන්නේ. ඒ වගේ ඒ මට්ටම කියන්න තමයි දැන් මේ 100ක් කියලා කියන්නේ. එතකොට ත්‍රිසංගත සත්‍යපර දෙනකොට 100ක් මානසංසයයි. හැබැයි මේ ආත්මභාව 100කට වෙනක් පුළුවන්. ඊළඟට සඳහන් කරනවා ඒ ත්‍රිසංගත සත්‍යපර වඩා දුස්සීල වුණත් මිනිස්සෙකුට යම්ස දෙයක් පරිත්‍යාග කරනවා නම් විශේෂයෙන් කෑම දෙනවා නම් ඒක සඳහන් කරනවා 1000 ආනිසංස තියෙ කියලා. 1000ට වැඩි අර 100ක 1000 ගුණයකින් වැඩි වුණා. තුන් වෙනුවට සඳහන් කරන යම් කෙනෙක් ප්‍රත්‍යඥ වුණත් සිල්වන්ත කෙනෙකුට යමක් දෙනවා නම් ඒක ලක්ෂයක් ආනිසංස තියෙ කියලා. අරක නැවත 100ෙන් වැඩි වුණා. ඊළඟට කියනවා නැවත කාමභෝගී කාමයෙන් තොර වූ විරාගී පුද්ගලයෙකුට බුද්ධ ශාසනයෙන් බැහැර හරි වෙනත් ශාසනයක හෝ වීතරාගී උතුමෙකුට යම්කිසි කෙනෙක් යමක් පූජා කරනවා නම් ඒ ඥාන සංසය කෝටි ලක්ෂයක් කියලා. කෝටි ලක්ෂයක් කියලා. එතකොට කෝටියේම ලක්ෂයක් කෝටියට බිඳු 7යි ලක්ෂයේ කෝටියට බිඳු ලක්ෂය 7යි ලක්ෂයට බිඳු 5යි. එතකොට 7.5 බින්දු 12ක් සහිත සංඛ්‍යාවක් මේ කියන්නේ. ඊළඟට කියනවා පස්වෙනි පියවරේදී සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙකුට දෙන දාන ආනිසංස අසංඛේයෝ අක්කමේයෝ කියලා. ගණන් කරන්න බැහැ සංඛ්‍යාවක්. එතනින් එහා දිගුවට ආනිසංස සීමා කරන්නේ. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාට ඊට පස්සේ සෝවාන් ඵලයේ ඉන්න කෙනාට සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලයේහි අනාගාමි මාර්ගයේහි අනාගාමි ඵලයේහි අරහන්ත මාර්ගයේහි අරහන්ත ඵලයේ කියලා ඊට පස්සේ ආනිසංස කියනොම කිම කොහොම කියලා නිමා කරන්න බෑ කියලා. ඔහොම ගිහලා අන්තිමට පස්සේක බුද්ධ පස්සේ බුදුරජාණන් වහන්සේට දෙන දානයක් කියන්න බෑ කියලා සීමා කරන්න බෑ කියලා සනාහ කරනවා. සසර බොහෝ කාලයක් Tamante ඥානසංස ලැබෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුද්ගලික දාන වලින් ඉහළම දානය විදිහට සඳහන් කරනවා. අර ත්‍රිසංගත සතාගෙන් ආරම්භ වන දාන වැට දන් වැට ඒ දන් වැටේ ඉහළම පුරුක විදිහට සලකන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමන්ගේ දෑතින් යමක් පූජා කිරීම. පින්නතුනි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දානය පිළිගැත්තේ ඇතැම්මිට දෑතින් විතරක් නෙවෙයි. උන්වහන්සේ මහා කරුණාවන්තයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සිද්ධියක් ඔබ අහලා ඇති. අර ගටේකාර කියන බ්‍රාහ්මණයා අනාගාමි බ්‍රාහ්මණයගේ ගෙදර ගිහිල්ලා දානය පිළිගත්තේ කොහොමද? ගටේකාර බමුණගේ අම්මා තාත්තා දෙන්න හිටියා. උදේට මේ අනාගාමි ගටේකාර යනවා තමන්ගේ ව්‍යාපාරය සඳහා රූපලයේ වළං හදන එකට මැටි හොයාගන්න හොයාගෙන එන උදේ පාන්දරම ගෙදරින් පිටත් වෙනවා. පිටත් වෙනකොට අන්ද අම්මා තාත්තා දෙන්නට කෑම බීම වෙලා දන් දීලා දීලා අනිත් කෑම ටික වළං වලම තියලා යනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කළා. අර අම්මා තාත්තට බෙදලා දෙන්න බෑ. කුස්සියට ගිහිල්ලා ඒ වළං වලින්ම බුදුහාමර බෙදානවා. මෙහෙම සිද්ධියගෙන සඳහන් වෙනවා. ඒක හැම දිනකටම වෙන දෙයක් නෙවෙයි. ඒක විශේෂ දැන් හැම බුද්ධ ශාසනයකම තියෙන ලක්ෂණය තමයි සමහර බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන් රැස් කළා සමහර දායකයන් ගැන සම්මත කරනවා ඒ දායකයන් ගෙදරට ඕන වෙලාවක යන්න පුළුවන් කියලා. බොහෝ විට ඒ දායකයන් මාර්ගඵලලාභී අය. හැබැයි මාර්ගඵලලාභී උනායි කියලා මෙහෙම සම්මත කරන්නේ නැහැ. මාර්ග සෝවන් හෝ ඊට කියලා මාර්ගඵලයක් ලැබපු සුවිශේෂ දායකයන් ගැනම සම්මත කරපු අවස්ථා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි මේකත් බුදුරජාන් වහන්සේ ගිහිලා උන්වහන්සේම දානය වාජන වලින් බෙදාගත්තා කියලා සඳහන් කරනවා. ඉතින් ගටිකාර ඒ ගෘහපතියාගේ ජීවිත කතාවත් ඉතාම වැදගත්. තොරතුරු ලැබෙච්ච තැනත් ඔබ කියවලා ඒකත් බලන්න. එතකොට මේ දානානිසංස තිරිසංගත සතාගිනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා දාන 14ක් මේවට කියන්නේ පෞද්ගලික දාන කියලා. පෞද්ගලික දාන 14ක් ගැන ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අර මහා ප්‍රජාපති ගෝතමිගේ සිද්ධි අරබයා දේශනා කළා. දේශනා කරලා උන්වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ සියලුම දානවලට වඩා සංඝයාට දෙන දානය උතුම් කියලා. නත්වේ වාහං ආනන්ද කේනචි පරියායේන සංගතාය දක්ෂිනාය පාටිපුග්ගලිකං දානං මහත්ඵල තරං වදාමි. ආනන්ද ආනන්ද හඳුරන්නේ දැන් මේ ඉල්ලීම කරේ මහ ප්‍රජාපති ගෝතමගේ දානේ පිළිගන්න කියලා සිවුරු පිළිකට. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද හඳුරන්න ආනන්ද කිසිම පරයයකින් ඒ කියන්නේ තිරිසංගත සතහාගෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා දෙන දාණය කිසිසේත්ම මේ සාංගික දාණය තරම් මහත්ඵල මානසික දාහි නෑ කියලා. ඒක ඊටාම අධික පින් තියෙන දානයක්. ඒකට කිසිම ආකාරයකින් සමාන කරන්න බෑ කියලා. හරණි සීලම දාන. ඒක හේතුවක් තමයි මේ සංඝ දාණයට බුදුරජාණන් වහන්සේයි තියෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ගෝතමිට දේශනා කළේ සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහංචේව පූජිතෝ බයිසාමි. ගෝතමිය සංඝයාට දෙන්න සංඝයාට යමක් පූජා කරනකොට ඒක මටත් පූජ කරපු දෙයක් වෙනවා කියලා. දැන් අපි දානවලදී බුද්ධ පූජා වෙනම තිබ්බට ඒ බුද්ධ පූජා වෙනමම තියන්නේ අපි අර පෞද්ගලික දානවලින් ඉහළම දානයක් සිදු කරගන්න. හැබැයි අපි ඉමං බික්ඛං බික්ඛු සංඝස්ස දේම කියලා දෙනකොට බුදුරජාණන් වහන්සේත් ඇතුළු සංඝයාට තමයි අපි දානය පූජා කරන්නේ. ඒ නිසා ඉතින්දී සාමික දානයේදී බුදුරජාණන් වහන්සේ ඊට අයිති වෙනවා. අන්න ඒ කරුණ ටික දේශනා කළ තමයි බුදුරජාණන් වහන්සේ මේ දක්ෂින විමංග සූත්‍රයේදීම ඊළඟට සඳහන් කරන්නේ මේ දක්ෂිනා විසුද්ධි හතර ගැන. දක්ෂිනාව පින්පල කර්මය අදහා දෙන දාණය පිරිසිදු වෙන ආකාර හතරක් ගැන දේශනා කළා. යෝ සීලවා දුස්සීලේසු දදාති දානං ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ අபிසද්ධං කම්මඵලං උලාරං සාදක්ඛිනා දායකතෝ විසුජ්ජති. යමෙක් සිල්වත්ව දැහැමින් ලද දෙය පසන්න සිතින් අபிසද්ධං කම්මඵලං උලාරං මහත් වූ කර්මඵල අදහාගෙන දෙනවනම් දායකයා සිල්වන්තයි. නමුත් දුස්සීලේසු දානං දෙති. දුස්සීලයන් කෙරෙහි මේක දෙන්නේ සාදක්ඛිනා දායකතෝ විසුජ්ජති. ඒ දානයේ දායකයාගේ පැත්තෙන් පාරිශුද්ධයි පිරිසිදුයි පියෝ කියලා දේශනා කරනවා. පොන්න පළවෙනි පිරිසිදු වෙන විදිය. දෙවෙනි දානය තමයි සඳහන් කරනවා යෝ දුස්සීලේසු සීලවන්තේසු දදාති දානං අදම්මේන ලද්ධං අපසන්න චිත්තෝ අනවිසද්ධං කම්මඵලං උලාරං සාදක්ඛිනා පටිග්ගාහකතෝ විසුජ්ජති. යමෙක් දුස්සීලද දැන් එතකොට දායකය දුස්සීලයි සිල්වන්ත නැහැ. සීලවන්තේසු දදාති දාන සිල්වන්තයන් කෙරෙහි දෙන්නේ. හැබැයි ඒක අදම්මේන රද්දම් අධාර්මිකෝ කියපු දෙයක් මේ දෙන්නේ. අපසන කිත්තෝ පහන් සිතින් නෙමෙයි දෙන්නේ. පැහැදුණු සිතින් නෙමෙයි මේක දෙන්නේ. අනවිසද්ධාං කම්මඵලං උරාලං උදාරෝ කර්මඵල අදහාගෙන නෙමෙයි දෙන්නේ. සාදක්ඛිනා පටිග්ගහකතෝ විසුජ්ජති. ඒ දානීය ප්‍රතිග්‍රහකයාගේ පැත්තෙන් පිරිසිදුයි. නම් පළවෙනි දානීය දායකයන්ගේ පැත්තෙන් පිරිසිදුයි. දෙවෙනි දානීය ප්‍රතිග්‍රහකයාගේ නැත්නම් දානීය පිළිගන්නා පැත්තෙන් පිරිසිදුයි. තුන්වෙනි දානීය දේශනා කළා. යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අදම්මේන ලද්ධං අපසන්න චිත්තෝ අනවිසද්ධං අනවිසද්ධං කම්මපලං උලාරං අනවිසද්ධං කම්මපලං උලාරං තං වේ දානං විපුල තරන්ති භූමි. නතං දානං විපුල තරන්ති භූමි න කියන එකත් නතං දානං විපුල තරන්ති භූමි. ආයි බලන්නේ ගාථාව තුන්වෙනි ගාථාව. යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අදම්මේන ලද්ධං අපසන්න චිත්තෝ අනවිසද්ධං කම්මඵලං උලාරං නතං දානං විපුල තරන්ති භූමි. එතකොට මෙතෙන්දී දෙන්න දායකයා දුස්සීලයි, දෙන්නේ දුස්සීල පිරිසක් වෙනුවෙන් එයා අදම්මේන ලද්දං අදෑමින් ලැබපු දෙය අප්පසන්න චිත්තෝ නොපහන් සිටින් දෙන්නේ අනවිසද්ධං කම්මඵලං උලාරං උතුම් වූ කර්මඵල අදහාගෙන නෙවෙයි දෙන්නේ. ඒ දාණය නැතං දානං විපුල තරන්ති භූමි. ඒ දාණය මහත්ඵලයි කියලා දේශනා කළේ නැහැ. හැබැයි ආනිසංස නැහැ කියලා දේශනා කළේ නැහැ. හොඳට මතක තියාගන්නේ ආනිසංස නැහැ කියලා නෙවෙයි කිව්වේ නැතං දානං විපුල තරන්ති භූමි. ඒ දානේ මහත්ඵල ආනිසංස තියෙන දානයක් නෙවෙයි. එනිසා එවැනි විදිහට දෙන දාන වැඩක් නැහැ කියලා කියන්න එපා. සමහර අය තමගේ අඩුපාඩු තිබුණත් අනිත් කෙනාට දෙන අවස්ථා තියෙනවා. තමිට වෙනත් ආගමල වෙන්න පුළුවන්, බෞද්ධ නාමෙන් ඉන්න අය වෙන්න පුළුවන්. ඒකත් යාට සතරෙදි පිටක් වෙනවා. නොදීමින කෙනාට වඩා එයත් හොඳයි. ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියලා විතරයි දේශනා කරේ. ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා නෙවෙයි දේශනා කළේ. ඊළඟ කාරණේ තමයි ඔබ නිතර අහන ගාථාව දානවලදී මහන්නේ. මේ ගාථාව තමයි ඔබ හොයිට අහන්නේ. සායනාසල කියන්නේ යෝ සීලවාන් සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අවිසද්ධං කම්මඵලං උලාරං තං වේ දානං විපුල තරන්ති භූමි. යමෙක් සිල්වත්ව සීලතුන් කෙරෙහි දැහැමිව ලද දෙය පහන් සිතින් දන් දෙනවා නම් කර්මඵල අදහාගෙන ඒ දානය මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. ඔන්න ලෞකික මට්ටමේ ඉඳලා දෙන දානයේ ඉහළම දානය දෙන අවස්ථාව. හැබැයි මෙතනින් නැවතුනේ නැහැ, තවත් දානයක් ගැන සඳහන් කරනවා. මේක අපට අහන්න බොහෝට ලැබෙන්නේ. යෝ වීතරාගෝ වීතරාගී සුදදාති දානම් ධම්මේන ලද්දං සුඛසන්න චිත්තෝ අවිසද්ධං කම්මඵලං උලාරං තං වේ දානං ආමිස දානාන මග්ගන්ති. සමහර වීතරාගී උතුමන් ඉන්නවා, වීතරාගී උතුමන් කෙරෙහිම දන් දෙනවා. සරුවත් හාමුදුරුවෝ එහෙම දානයක් දුන්නා. සරුවත් හාමුදුරන්ගේ අතීතාත්ම භාවයේ කම්ම කෙනෙකුට පින් අනුමෝදන් කරන්න ඕන වෙලා උන්වහන්සේ පින්නපාතයෙන් ලැබපු දේවලුයි සැදහැවන් දායකයන්ගෙන් අනුග්‍රහ ලබාගෙන උන්වහන්සේ සංඝයා උදෙසා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වීතරාගී උතුමන්ට දානයක් දුන්නා. දීලා ඒ දානයේ පින අර අතීත අම්මට අනුමෝදන් කළා. මේ ආත්මේ අම්ම තාම හිටියා. අන්තිම ආත්ම භාවයේ අම්ම සරුවත් හාමුදුරුවෝ පිරිනිවන් පානකටත් හිටියා. සරුවත් හාමුදුරුවෝ පිරිනිවන් පෑගේ අවුරුදු 80කට පස්සේ වගේ. එතකොට අම්ම හිටියා. අන්තිමට අම්ම උපස්ථානක් කළා සරුවත් හාමුදුරුවන්ට. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අම්ම හැරුණකොට හිටිය පින්වන්ත මම්මා. ඇයි? දරුවෝ 6 දෙනයි 6 දෙනෙක්ම රහත් වුණා. දූල 3 දෙනයි පොත 3 දෙනයි. ඉතින් රාහතන් වහන්සේලා 6 දිනේ ලෝකෙට බිහි කරපු අම්මා කෙනෙක්. ඉතින් පින්තුනේ අම්මා අන්තිම අවස්ථාවේ සෝවන් වුණා. ඔව් අම්මා එතකන් බ්‍රාහ්මණ ආගමේ කෙනෙක් විදිහට හිටියේ. නමුත් අන්තිම අවස්ථාවේදී අම්මට පිට වෙනම තමයි ගෙදර ආවේ සරුත් හාඳුරුව. ගෙදර ඇවිල්ලා ඉන්නකොට රාත්‍රියේ කාලේ අර දෙවිවරු මහා බ්‍රාහ්මණ ඇවිල්ලා රැස් විහිදුවාගෙන ඇවිල්ලා සරුත් හාඳුරුවට උපස්ථාන කරන දැකලා ඒකෙන් තමයි අම්මා පහදුනේ. එතකම පහදුනේ නැහැ. ඒ නිසා කැවිලි වෙලා ලෝකෙට මන කියන ලේසිය තමයි නාතින්ද මන කියන හරි අමාරුයි. ඉතින් අර පැතැමිට ඥාතින් ළඟම ඥාතින් දැන් බුදුරජාන් වහන්සේටත් ඒක වුණා. මහසේ බුදු වෙලා කිමුල්ලක් පුරේට ගියත් ඥාතින් නැන්දේ නැහැ. එහෙම එකක් තියෙනවා. අර උන්වහන්සේ ඒ නිසා තමයි යමක මහා ප්‍රාතිහාර්ය පාන උනේ. ඒකෙන් තමයි පැහැදුනේ. ඉතින් සමහර අවස්ථාවලදී ඒ වගේ සිද්ධීන් ගැන සඳහන් වෙනවා. ඉතින් අම්මා පස්සේ තමයි පැහැදුනේ අනේ මගේ පුතා මම මෙතේ කඩහපු මහා බ්‍රාහ්මණයටත් වඩා උතුම් කෙනෙක් නේද කියලා. පැහැදිලා උන්වහන්සේ සරණ ගිය අන්තිම අවස්ථාවේදී. හැබැයි ඉතින් පුතාට සැලකුවා ඉතින් මොහොතේ ඒ දරු සෙනෙහස තිබුණා. එහෙනම් අන්තිමටම දැන් රේවත කුමාරය තමයි අන්තිම මහණෝනේ කදිරවනේ රේවත කියන හාමුදුරුවෝ. ඉතින් ඒ හාමුදුරුවෝ අන්තිම මොහොත වෙනකම් ගෙදර තියාගන්න උත්සාහ කළා. නමුත් උන්වහන්සේ ගෙදරින් කොහොම හරි ඇවිල්ලා පැවිදිුණ අන්තිමටම. එතකොට පින්තුනි මේ දාන මේ විදියට දේශනා කරන අතරේදී දැන් මේ ආනිසංස ටිකෙන් ටික වැඩි වෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ මෙතෙන් පටන් දේශනා කරනවා. ඒ කරුණු අපි සාකච්ඡා කරන කලින් අපි පොඩි භාවනාවක් කරමු. විතරාගී කියන කියේ අවස්ථා දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි සම්පූර්ණ රාගය දුරු කරපු උතුමන් රහතන් වහන්සේලා. ඒ වගේම ධානය ලැබපු උතුමන්. ධාන අපි කියලා කියනවානේ මාර්ගඵල ලබන කලින් ධාන ලබන්න පුළුවන්නේ. මේ ධාන ලැබපු උතුමන්ටත් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පංච නීවරණ බොහෝ කාලයක තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් යටපත් කරපු උතුමන් ඉන්නවා. මේ උතුමන්ටත් විතරාගී කියලා කියනවා. එතකොට දැන් අපි මෙතෙන්දි පොඩි භාවනාවක් කරනවා. මොකක්ද මේ භාවනාව? දැන් අපි කරන්න හදන භාවනාව මොකක්ද? චාගානසති භාවනාව. ඉතින් ඔබ ජීවිත කාලේ නොයෙක් විදිහේ දන් දීලා ඇති ඔබේ අද්දකින්. ඔබේ අද්දක ගැන නිතර බලන්න. ඉතින් අද්දක ගැන අනේ මගේ අද්දකින් කොච්චර අපට සාතර සලකලා තියෙනවද? කොච්චර ස්වාමිනාහතරට වැඳලා තියෙනවද? කොයිතරම් මන් දන් දීලා තියෙනවද? එහෙම තමන්ගේ අද්දකටත් ප්‍රතිඥ වෙන තමන්. සතරනේ තාඩනේ. එතකොට අද්දකේ තාංගු වලලු වලින් විතරක් නෙවෙයි සතර වෙන පුළුවන්. අද්දකෙන් දීපු දාන ගැන සතර වෙන පුළුවන් තමන්ට. ඉතින් ඒක භාවනාවක් ඇත්තෙන්නේ. ඒ නිසා ඔබ ජීවිත කාලේ තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැති, අසරණයට සලකන්නට ඇති, පූජනීය උතුමන්ට සලකන්නට ඇති, ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දන් දෙන්නේ නැති, අනිත් අයට දන් දෙන අවස්ථාවේදී ඔබ ගිහිල්ලා ඔබේ කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් උදව්පතා කරන්නේ නැති බුදුහාඳුර වෙනින් ඔබ දිනපතාම බුද්ධ පූජා පවත්වන්නට ඇති. ඒ කරුණ හොඳට ඔබ එකිනෙක සිහිපත් කරමින් ඡාගානුසතිය නැත්තම් පරිත්‍යාග සීලීත්‍ය ගැන ඔබට ඔබේ සිත ටික වේලාවක් යොමු කරගන්නට පුළුවන්. ඉතින් ඔබේ සඳහා පාසු ඉරියවකින් පාඩි වෙලා අපි ටික වේලාවක් ඡාගානුසති භාවනා වඩමු. Now we are going to practice one of meditation techniques in Buddhism that contemplating on charity or donation, what you have done in your life. I think you have done a lot of merits among them. You are always generous and you can think here what you have donated others for monk, for the Buddha, for your parents, for your elders, for innocent people, for homeless people. You have donated a lot of things in your life. Thinking or contemplating on charity or donations that you have done in your life is one of the meditation techniques in Buddhism that we can practice to concentrate our mind. Now, we are going to think my donations that we have done in my life as charity. Contemplating on my charity or donations that we have done in my life to others, I concentrate my mind. I develop my happiness, thinking my offerings to others. මගේ ජීවිත කාලයේදී මගේ දෑතින් මම මගේ අම්මට හොඳට සලකලා තියෙනවා. මගේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, අසරණයට මට හැකි පමණින්, ශක්ති පමණින් මම දන් දීලා තියෙනවා. පූජනීය ස්වාමීන් වහන්සේලාට, සිල්වත් උතුමන්ට මා සරණ ගිය මගේ බුදුහාමුදුර වෙනුවෙන් මා පූජාවන් පවත්වලා තියෙනවා. පිරිසිදු සිතින් පරිත්‍යාගශීලී හදවතින් ජීවිත කාලය පුරා මා දීපු දන් වැටගෙන මා සිහිපත් කරමින් මගේ හිත මම සමාධිමත් කරනවා. මා දීපු දාන අතරින් මගේ ජීවිතේ හොඳටම සිහිපත් කරන්න පුළුවන් සාංගික දානයක් මා හොඳට මතක් කරගන්නවා. මා සිදකලා වූ ඉතාම ලස්සන කටින පින්කම මා හොඳට දැන් සිහිපත් කරගන්නවා. එදා මා දීපු දානය, ආහාර පාන, පිරිකර වැඩම කරපු ස්වාමීන් වහන්සේලා මම හොඳට සිහිපත් කරමින් මගේ හිතේ මන් සතුට දිනු කරගන්නවා. මම පූජා කරපු ඉතාම ලස්සන දානයක් මම හොඳට සිහිපත් කරමින් ඒ දානය මේ මොහොතේ මම පූජා කරන දානයක් සේ සලකා මගේ හිතේ පහන් බව මා දිනු කරනවා. මහා මහන්සියෙන් හරියම්බ කරපු දේවල් වලින් මගේ මහන්සියෙන් මගේ ශ්‍රමයෙන් මාස්කකස් කරපු දාණයෙන් බොහෝ දෙනෙක් කුස පුරවාගෙන කුසගෙන නිවාගෙන තියෙනවා. ඒ මාකලා වූ අපමණ දානයන් මට ආශිර්වාදයක් පිණිස, මගේ සිතේ සමතිය පිණිස හේතු වාසනා වේවා කියන පැතුමෙන් මගේ දානයන් සිහිපත් යෝ සීලවා සීලවන්තේ සුතදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අභිසන්දහං කම්ම ඵලං උලාරං තං වේ දානං විපුලතරන්ති භූමී. සාදෝ සාදෝ සාදෝ. හොඳයි පින්නතුනි, මේක සංසතිස් කර්මස්ථාන අතරින් එක්තරා භාවනාවක් මේක. ඔබේ හිතේ මානසික සතුට කුසලිය දිනු කරගන්න ක්‍රමයක් මේක. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපගේ මහා කරුණාවෙන් මේ වගේ සිද්ධ කරන්න පුළුවන් දානයන් ගැන සහ ඒ දානීය තවත් විපුලතර වෙන්නට අපට උන්වහන්සේ මාර්ගය දේශනා කළා. පින්නතුනි, මේ වේලාම සූත්‍රයේ තියෙන වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේ මේ දානය ගැන අනිසංස දේශනා කරලා එතනින් නැවතුනේ නැහැ. ඒ වගේම දක්ෂිණ විභංග සූත්‍රයේ දාන ආනිසංස කියලා එතනින් නැවතුනේ නැහැ. ඒ දානයන් ටික ටික වැඩි දියුණුව කරගන්න ආකාරය ත්‍රිපිටකයෙන් ඔය තැන්වල විස්තර කරලා තියෙනවා. ඒ අතර සූත්‍රයක් තමයි සංයුත නිකායේ තියෙන කින්දද සූත්‍රය. වරක් දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා කුමන දෙයක් දීමෙන් කුමන දේවල් ලැබෙනවාද කියලා ආකාර කීපයකින් ඇහුවා. ඒ අහපු ප්‍රශ්නට කීපයට පිළිතුර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්නදෝ බලදෝ හෝති, වන්නදෝ හෝති වත්තදෝ, යානදෝ සුඛදෝ හෝති, දීපදෝ හෝති චක්කුදෝ, සෝච සම්පදදෝ හෝති යෝ දදාති උපස්සයං, අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනසාසති කියලා. අන්නදෝ බලදෝ හෝති, ආහාර දුන්නේ බලය දුන්නේ වේ. යම්ස කෙනෙකුට ආහාරයක් පූජා කරනවා කියලා කියන්නේ බලය ශක්තිය පූජා කළා වගේ. වන්නදෝ හෝති වත්තදෝ, යම්ස කෙනෙකුට වස්ත්‍රයක් පූජා කරනවා කියලා කියන්නේ වර්ණය දුන්නා වගේ, රූප සම්පත්තිය දුන්නා වගේ. යානදෝ සුඛදෝ හෝති, යම්ස කෙනෙකුට වාහනයක් ගමන් පහසුවක් නැත්නම් අඩුම වශයෙන් පාදකට පාවන් යවල කෙනෙකුට දෙනවා නම් ඒක සැපය දන් දුන්නා වගේ. දීපදෝ හෝති චක්කුදෝ, පහන් ආලෝකයේ දීම ආලෝක පූජාව, අඳුරේ ඉන්න කෙනෙකුට ආලෝකයේ දෙන එක ඇස් දෙක දන් දුන්නා වගේ කියලා. සෝච සම්බදදෝ හෝති යෝදනාති උපස්සයං, යම් කෙනෙකුට නිවසක් දෙනවා නම් නිවසක්ම බැරිුණත් අඩු ගන්න නිවසක් හදන කෙනෙකුට තමන්ට පුළුවන් මට්ටමින් ගඩොල් ටිකක් වහලට උළු ටිකක් කුමන හෝ කොටසකින් හරි තමන්ට උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක සියල්ලම දන් දුන්නා වගේ, අර මුලින් සඳහන් කරපු සියලුම දේවල් දන් දුන්නා වගේ නිවසක් පූජා කරන එක කියලා. ඊළඟට සඳහන් කරනවා අමතන් දදෝච සෝහෝති යෝ ධම්ම මනසාසති, යම් කිසි කෙනෙකුට ධර්මයෙන් අනුශාසනා කරනවා නම් හෙට නැත්තා අමෘතේ දුන්නා වගේ කියලා. දැන් මේ ටිකෙන් ටික ආනිසංස වැඩි වෙන හැටි. එතකොට බුදුදහමේ හැටියට ආමිෂ දාන තියෙනවා, අබේ දාන තියෙනවා, ධර්ම දාන තියෙනවා. ආමිෂ දාන කියලා කියන්නේ ආහාර පාන ආදී ඇඳුම් පැළඳුම් ගෙවල් දොරල් ආදී කරන දානය. ඒව ආමිෂ දාන. ඊළඟට අබේ දාන කියලා තියෙනවා. බියෙන් ඉන්න කෙනෙකුට බිය නැති කරන විදිහට කටයුතු කිරීම. මරණයට ලක් වෙලින කෙනෙක් මරණයෙන් බේරීම. මේ ආදී ක්‍රමයෙන් කෙනෙකුට නිර්භයත්වය දන් දෙනවා නම් ඒකට කියන අබේ දානය කියලා. මරණයට ඉන සතෙක් නිදහස් කරන එකත් අබේ දානයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කර යම් කිසි කෙනෙක් පංචශීල රකිනවා නම් ඒ කෙනා අබේ දානය දන් දෙන කෙනෙක් කියලා. අබේ දානය පින්කම කරන කෙනෙක් කියලා. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමම අබේ දානය දුන්නා වගේ කියලා තමයි. එහෙම දේශනා කළ බුදුහාමුදුරු ධර්ම දානය ගැන කිව්වා සබ්බ දානං ධම්ම දානං දිනාති කියලා. දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානය කියලා දේශනා කළා. මෙන්න මේ විදිහට ආමිස දාන, අබේ දාන, ධර්ම දාන කියලා දේශනා කළා. දානයන් අතුරින් උතුම්ම දානය කියන්නේ බුද්ධිය දන් දීම. සම්මා දිට්ඨිය ඇති වෙන විදිහට කෙනෙකුට අනුශාසනා කිරීමේ සඳහා ක්‍රියා කිරීම. ඒක හරියට අමෘතිය දන් දීම වගේ කියලා දේශනා කළා. ඇයි ඒකට හේතුව? අපි ආහාර පානය, ඇඳුම, රැකියාව, නිවස මේ වගේ දේකින් කරන උපකාරය ජීවත් වෙන කාලයට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. නමුත් ධර්මයෙන් කරන උපකාරය මේ ජීවිත කාලයට විතරක් නෙවෙයි, යන්ත සසරාත් බව ගානක සුගති ගාමි වෙන්න කරන උපකාරයක්. ඇතැම් විට ඒ තැනැත්තාට සසරෙන් එතෙර වෙනටත් ඒ ධර්ම මාර්ගයම හේතු වෙනවා. එනිසා තමයි මේ ධර්ම මාර්ගයට අපු බොහෝ දෙනෙක් තමන්ට ධර්මයේ කියලා දීපු අය ගැන පුදුම විදිහේ ගෞරවයක් හදවතේ තිබුණා. හොඳම උදාහරණයක් සැරියොත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්ථාන ප්‍රවේක්ෂ ධර්ම සේනාධිපති සැරියොත් මාහිමියන් වහන්සේ. උන්වහන්සේට ධර්මයේ මුලින්ම දේශනා කරේ කවුද? අස්සජි හාමුදුරුවෝ. ওই අස්සජි හාමුදුරුව වෙනුවෙන් උන්වහන්සේ දිනපතාම ප්‍රතිඥාතාවය පළ කළා. හැමදාම නිදි යන කලින් බලනවා උන්වහන්සේ ඉන්න විහාරස්ථානයේ අස්සජි හාමුදුරුවෝ ඉන්නවාද කියලා බලලා ඉන්නවනම් ගිහිල්ලා වන්දනා කරලා ඉන්නේ නිදි යන කලින් සැටිපෙන කලින්. එහෙම ඇවිල්ලා ඊට පස්සේ අස්සජි හාමුදුරුවෝ දිහාවට හිස දාලා තමයි සැටිපෙන්නේ. බලන්න මේ ශාසනය බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච මහරහතන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තට වඩා ගෞරවයක් ඇති වෙනවා තමන්ට ධර්මයෙන් උපකාර කරපු කෙනාට. ඒක සුළුපට උපකාරයක් නෙවෙයි. තෙන්නතුනි මෙහෙම දානයන් ගැන අනිසංස කියලා බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික අපි කරන කුසල කර්මවල, පුණ්‍ය කර්මවල ආනිසංස ටිකෙන් ටික ඉහළට ඔසවා තබන්න උත්සාහ කරනවා. කොහොමද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සාමාන්‍ය පුද්ගලික දානයක් දෙනවට වඩා සංඝසතු දානය ආනිසංසදායි. ඒ සංඝසතු දානයටත් වඩා ආනිසංසදායි සංඝයා වෙනුවෙන් කරන ඒ දානයත් අපිට ඒ කාරණයක් ඇත්තෙන්ම කියන්නට තියෙනවා. සංඝසතු දානයේ කොටස් හතක් තියෙනවා. සාංගික දාන හතක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටින සියලුම භික්ෂු භික්ෂුණී ලේක රාශිය කළ දෙන දානය. එවැනි දානයන් ඇත්තෙන්ම විශේෂයෙන් එකක් දෙනවා. ඒක තමයි අසද්දෘෂ්ට මහා දානය කියලා කියන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ කොසොන් රජුතුමා තමයි ඒ දානය දුන්නේ. ඒ දාණයට ස්වාමීන් වහන්සේ දවස් කරන සියලුම දේවල් දන් දෙනවා. සියලුම ස්වාමීන් වහන්සේ ලේක රාශිය කළ දෙන දාණය බුදුරජාණන් වහන්සේත් එක්ක. ඒ තමයි පළවෙනි සාංගික දාණය. දෙවෙනි සාංගික දාණය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනමන පාඩ පස්සේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා එකතු කළ දෙන දාණය. ඒක දෙවෙනි සාංගික දාණය. තුන්වෙනි සාංගික දාණය තමයි භික්ෂුන් වහන්සේලා සියල්ලටම දෙන දාණය. හතරවෙනි සාංගික දාණය තමයි භික්ෂුණීන් වහන්සේලා සියල්ලටම දෙන දාණය. පස්වෙනි සාංගික දාණය භික්ෂුන් වහන්සේලායි භික්ෂුණීන් වහන්සේලායි කොටස කොටස අරගෙන තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ඒ දෙපිරිසට දෙන දාණය. හයවෙනි සාංගික දාණය තමයි භික්ෂුන් වහන්සේලාගෙන් තමන්ට පුළුවන් ප්‍රමාණයකට ආරාධනා කළ දෙන දාණය. හත්වෙනි දාණය භික්ෂුණීන් වහන්සේලාගෙන් තමන්ට පුළුවන් ප්‍රමාණයකට ආරාධනා කළ දෙන දාණය. මේ වගේ සාංගික දාන හතක් ගැන සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ දෙන ආහාර පාන ආදී අවශ්‍ය දේවල් වලින් මේ දෙන දානයටත් වඩා අනිසංසදායි දෙයක් පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සිවුන් දෙසින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් ආරාමයක් පූජා කිරීම කියලා. කුටියක් පූජා කිරීම, නිවසක් පූජා කිරීම මේ කර සියලුම දානයන් වලට වඩා ආනිසංස වැඩි කියලා. එහෙම දේශනා කළ ඊළඟට දේශනා කරනවා යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තමන්ගේ මුළු හදවතින්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් උදෙසා තමන්ගේ ජීවිතය කැප කළ ජීවත් වීම අර සියලු දානයන්ට වඩා ආනිසංසදායි කියලා දේශනා කළා. එහෙම දේශනා කරලා තවදුරටත් බුදුහාඳුර මේ අපි කරන කුසල කර්ම වල ආනිසංස දේශනා කරනවා. යම් කෙනෙක් ප්‍රාණඝාත ආදී පස් පවෙන් වැළකීලා පංච සීලන කියනවනම් ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, රහමෙර පානය කිරීම කියන මෙන්න මේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මුළු හදවතින්ම පංචශීලය රකින්නවා නම් කෙනෙක් අර මුලින් සඳහන් කළ සියලුම දේවල්ට වඩා ආනිසංස වැඩි කියලා දේශනා කළා. පංචශීල ආනිසංස මේ විදිහට දේශනා කරලා දැන් මොන මුලින් දාන ආනිසංස ඉහිලා කියලා දේශනා කළා. ඊළඟ දානයට වඩා සීල ආනිසංසයි කියලා දේශනා කළා. ඊළඟට පින්වතුනි දේශනා කරනවා මෙතෙක් සඳහන් කළ සියලුම දේවල්ට වඩා ආනිසංස දායි යම් කෙනෙක් සුළු වේලාවක් හරි සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ මෛත්‍රී සිතුවිල්ල අර මුලින් සඳහන් කළ සියලුම දේවල්ට වඩා ආනිසංස වැඩි කියලා දේශනා කළා. මේක තමයි පින්තුණි ලෞකික කුසල් අතර ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලවල වුණත් කෙනෙකුට මේ தත්ත්වය දක්වා යම් යම් විදිය කුසල් දහම් කරන්න පුළුවන්. මෛත්‍රී චේතනාව වඩන අය ඒ කාලෙත් හිටියා. සතර බ්‍රහ්ම විහරණ වඩපුවා හිටියා. ඇයි අපි පින්නතුනේ මෛත්‍රී වඩන්නට ඕන? මෛත්‍රී වැඩි වීමෙන් අපට ලැබෙන ආනිසංසය මොකද්ද? පින්නතුනේ ප්‍රධාන වශයෙන් අපි මේ හැමදේම කරන්නේ මානසික සුවය, මානසික සතුට බලාපොරොත්තු වෙන. අපට මානසික සතුට නැති වෙන ප්‍රධාන දෙයක් තමයි පින්නතුනේ අනිත් කෙනාගේ වැරදි අඩුපාඩු පස්සෝ වෙන ගතිය. හිතේ තියෙන ලක්ෂණ නැති වෙන්නේ මේත් එක්ක. අපි බොහෝ විට අපේ ඇස් දෙක ඇරෙන්නෙම කෙනෙක්ගේ අඩුපාඩුවක් බලන සිතින් බොහෝ විට. මේ පින්නතුනේ එහෙම නැහැ. සමහරයට බලන පැතිවල තේන්නේ අනිත් එකේ අඩුපාඩු නම්. පින්නතුනේ ඒක අපිට හිතට ලොකු පීඩනයක්. ඇතැම් විට අපිට කොච්චර අපි ඉගෙනගෙන තිබුණත් කොයිතරම් ධනය හොඳ රැකියාවක් හොඳ පහසුකම් ටිකක් අපට තිබුණත් අපේ මානසික සුවතාවය නැහැ අපි මේ ආකල්පෙන් ඉන්නකම්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් යන්තං සන්තං පදං අභිසමෙච්ච. යම් ශාන්ත පදයක් කෙනෙක් කැමති නම් ඒ කැනැත්තා විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා නිතර මෙත්සිත වඩන්න. මේක සැරයක් දෙකක් වඩල බෑ පින්නතුනි. විනාඩියෙන් පටන් අරන් විනාඩි 2, විනාඩි 5, විනාඩි 10, විනාඩි 20, විනාඩි 30, විනාඩි 45, පැය 2 පුළුවන් තරම් වඩන්න මේක. පින්නතුනි තමන්ට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව බලන්න කැමති නම් මෛත්‍රී භාවනා වඩන්න. අපට පින්නතුනි ධර්මමාර්ගයේ යද්දී අපට තියෙන ප්‍රධානතම අඩුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව අකාලික බව පිළිබඳව විශ්වාසනීයත්වය අඩුකම තියෙනවා. මේ ධර්ම රැක්කහම මේ ජීවිත කාලයම තමන්ට මේක ආනිසංස ලැබෙනවා කියන විශ්වාසය අපි බොහෝ දෙනාට නැහැ. ඇතැම් විට අපි රැකියාවක් කරන අපි ඒ රැකියාව ගැන අපට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා උදේ පාන්දර වෙලාවට යන්නේ අවදි වෙලනේ. මොකද විශ්වාසය අපි කරන රැකියාවෙන් මාසේ අන්තිමට පඩිය ලැබෙනවා කියලානේ. මාසේ අන්තිමට නැතුණා සති දෙකකට අන්තිම හරි ලැබෙනවා. සතියකට පස්සේ හරි ලැබෙනවා. එහෙම නැත්නම් අඩු ගානේ හවසට හරි පඩිය ලැබෙනවා කියන විශ්වාසය අපට තියෙනවා. ඒ සාන්දෘෂ්ටික ඵලයේ පිළිබඳ විශ්වාසය අපට තියෙනවා. නමුත් අවංකව කල්පනා කරලා බලන්න ඒ තියෙන විශ්වාසනීයත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපට කොච්චර ප්‍රමාණයක් තියෙද කියලා. ඒ විශ්වාසනීයත්වයේ තියෙනවා නම් පින්නතුනි අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒකෙන් කියන්නේ තමන් කරන රැකී රක්ෂා නවත්තල මේ භාවනා කරනවා කියන එක නෙවෙයි කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. අපි මේ එදිනෙදා වැඩ ටිකක් කරද්දිම හරියට ධර්මයේ හැසිරීම කියන එක හුස්ම ගන්නවා වගේ වැඩක්. හුස්ම ගන්න ගියන අපිට වැඩ පාඩු වෙන්නේ නැහැ. අඩුවානේ නින්දටවත් බාධාවක් වෙන්නේ නැහැ නේ. නිදිගත්තුත් හුස්ම ගන්නව නේද? පින්නොතිනේ අන්න ඒ වගේ තමයි අපේ ධර්මයේ හැසිරෙන එක හුස්ම ගැනීම වගේ අපි හිතලා ඒ විදිහටම ක්‍රියා කරන්න ඕන. ඉන්න හැම ඉරියව්වෙදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු මෙනෙහි කරමින් මංගල සූත්‍රේන මංගල කාරණා හැකිතාක් මතක තියාගෙන දවසට හැකිතාක් දුරට මංගල සූත්‍රේන මංගල කරුණු ඒවා තමයි ඇත්තටම බ්ලෙසින්ස් නෝබල් බ්ලෙසින්ස් කියලා කියන්නේ. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ මාතාපිතෝ උපට්ඨානං කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවනං සමනානංච දස්සනං. මේ ඔක්කොම මංගල කාරණා පිණිසනි. දවසට වැඩිපුර ප්‍රමාණයක් මේ මංගල කාරණා වලින් කරුණු සිද්ධ කරගන්න බලන්න. දැන් බලන ඔබ ඉන්න ගෙදර හැම පැත්තෙම බලන පැත්තෙන් සතුට ලැබෙන දේවල් ඔබ තියාගෙන ඉන්නේනේ. පින්තූර එල්ලලා පොඩි පොඩි පිළිම වර්ග, සත්තුන්ගේ රූප, ළමයින්ගේ රූප, මල් වර්ග නේද? ගෙදර ඇතුලේ තියෙනවා, වත්තේ තියෙනවා, හැම තැනම මේ සතුටෙන් ඔබව තියන්න තමයි මේ හැම පැත්තරම තියලා තියෙන්නේ. ඒක හොඳයි, පින්තුනේ කමන්නේ. හැබැයි ඒ තියෙන සතුට හැබැයි ගෙදරින් එළියට යනකොට ඒ බරුටි කරන් යන්න බෑ. ගෙදරිනකොට විතර යනකොට ඉතින් කාන්තාරේ, ගල් ගොඩවල්, වැලි ගොඩවල් ඒව බල බල තමයි යන්නේ. නමුත් පින්තුනේ මේ මංගල සූත්‍රේන මංගල කරුණු ටික අපේ ජීවිතයට සම්බන්ධ කරවතින් ඔබ වාහනේ නගිනකොට මේකත් අර ජනාධිපතිතුමා එළියට බහිනකොට ගාඩ් එකේ ඉන්න වගේ ඉස්සරහින් පස්සෙන් ඔක්කොම නෝවල් බ්ලෙසින්ස් ටික වටේ net එකක් වගේ තියාගෙන තමයි ඔබ යන්නේ හැමදාම. ඔබ කරෝ පින්කන්ටි ඔක්කොම ඔබට ආශිර්වාද පිණිස තියෙනවා. ඔබ අනතුරු වලින් බේරලා ඔබේ හිත සතුටෙන් තියාගෙන ඔබ යන හැම පැත්තක්ම විතරක් නෙවෙයි ඔබට රාත්‍රියේ නිින්දට පේන සිහිනත් මේ මංගල සම්මත සිහින තමයි ඔබට පේන්නේ. නපාපතං සුපිනම් පස්සති කියලා දේශනා කළේ ඒකයි. නරක සිහිනයක්වත් ඔබට පේන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනි මේ ධහම තුල අපට ඒ ධහම පිළිපදින ප්‍රමාණයට පින්නතුනි තමන්ට මේ ජීවිත කාලයේම තමන්ට නිරෝගී භාවය ලැබෙනවා. තමන්ට වෙන අනතුරු වලින් වාද්‍ය වල අඩු වෙනවා. ඇතැමිට තමන්ට කරදරයක් වුණා කියලා දුක් වෙන්න එපා. ඇතැමිට ලොකු අනතුරක් වෙන්න තිබිට දේ තමයි අඩුම දෙකින් වෙන්නේ. ඇතැමිට ඔබට වාහනේ එළියට ගන්නකොටම ඇතැමිට ගේට්ටුවේ වාහනේ හැපිලා පොඩ්ඩක් කියරෙන්න පුළුවන්. ඔබට හිතෙන අනේ බලන්න මේ උදේට පහනක් පත්තු කළා අම්මටත් ඇඳලා මේ ගෙදරින් එළියට බලන්න එතරම් හැප් වුණා කියලා නේ. ඔබ දුක් වෙන්න එපා. ඔබ වාහනේ පාරට ගත්තා නම් ඇතැම් විට වෙන කෙනෙක් ගැංගේ හැප්පිලා ලොකු අනතුරක් වෙන්න තිබිච්ච එක තමයි මේ පොඩ්ඩක් වාහනේ හීරලා ඔබ බේරෙන්නේ. ඒ නිසා හැමදේම පිනතුනි සුභවාදීව හිතන්න. ඔබ මෙතෙක් ජීවිත කාලේ අවුරුදු 20ක්, 30ක්, 40ක්, 50ක්, 60ක්, 65ක් මේ ගමන ආවේ නිකන් නෙවෙයි. ඔබේ වයසේ ඔබ සංඝ පාසලේ හිටියේ අය, ඔබේ ඥාති මිත්‍රාදීන්, ඔබගේ ස්වාමි භාර්යාවන්, අයියලා නංගිලා අක්කල කී දෙනෙක් මේ වට ජීවිතෙන් සමු වෙ නැද්දනි? ඔබට වඩා වයසෙන් අඩු කාලෙනි. ඒ සියලුම දෙනා අතර ඔබ බේර බේර මෙච්චර දුර කාව්‍යක ගැනම ඔබ ඔබටම කෘතඥ වෙන්න, සතුටු වෙන්න. කන්නාඩි ළඟට ගිහිල්ලා කොණ්ඩේ පීරනවා, මූණේ ලස්සන බලන විතරක් නෙවෙයි. ඔබ අතීතයේ කළාව, මේ ජීවිත කාලයේ කළාව පින්කම් නිසා ඔබ මෙතෙක් දුර ආවේ කියලා ඒ කන්නාඩියේ ඉස්සරහා ඉන්න කෙනා ගැන සතුටු වෙන ඔබ. ඔබ හුඟා පින්වන්ත කෙනෙක් කියලා. ඔබට මේ අනතුරු ගානකින් බේරලා ඔබේ දරුවෝ ටිකත් එක්ක මෙච්චර දුරක් ඔබ ආවේ මේ පින්කම් ආනිසංස නිසා කෙනෙක් ඔබ සතුටු වෙන්න. එහෙම නොවරනම් ඔබට අදින්නගෙන් බොහෝ දෙනෙක් අහිමි වෙන්න තිබුණා. ඇතැමිට ඔබට ලැබෙච්ච ළඟම ඥාතීන් දරුවෝ මන්දබුද්ධික වෙන්න තිබුණා, ආවාදිත වෙන්න තිබුණා, ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා, කන් දෙක බිහිර වෙන්න තිබුණා, උපතින්ම ඇවිදින්න බැරි වෙන්න තිබුණා. බලන්න ඔබට පරිපූර්ණ අඟපස වලින් යුක්ත දරුවෙක් ලැබීමම ඇතිනේ. බැරි වෙලාවත් පොඩි හරි ආබාධයක් දරුවට තිබුණා ලොකු දෙයක් නෙවෙයි තමයි මේ කනක් අඩුවෙන් වගේනේ කන හැපිලිලා හරි තිබ්බනන්නේ ඔබ ජීවිත කාලෙම දුක් වෙනවනේනේ ඒ කිසිම හිත් පීඩාවක් ඇති නොවන විදියට ඔබට පින්වත් දරුවෙක් ලැබිච්ච එකම ඇති ඒ බොහෝ දේවල් ජීවිතේ ලැබුණේ නිකන් නෙවෙයි ඔබ සසරදී කළා වූ පින්කම ආරංචිවට ඔබ ජීවිත මේ ජීවිත කාලේ අනිත් වැඩ කරපු ඔබේ දෑතින් කරපු උදව්පකාරවල ආනිසංස තමයි ඔබට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒ ගැන ඔබ හොඟා සතුටටපත් වෙන්න. ඉතින් මේක තමයි පින්නතුනි මේ ධහම තුල ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව අපේ තියෙන උන විශ්වාසනීයත්වය. මේක ඒ වගේ සරල දෙයකින් විතරක් ලැබෙන තමන්ට ආරක්ෂාවක් විතරක් නෙවෙයි පින්නතුනි. තමන්ගේ ඥාතිවරේ දරුවෙක් තමන්ගේ දේපලක් ආරක්ෂා කරන වගේ බාහිර භෞතික දෙයක් ආරක්ෂා කරන රැකවරණයක් නෙවෙයි පින්නතුනි මේ ධහමෙන් දේශනා කළේ. ඊට වඩා මහා ලොකු රැකවරණයක් අපට ලැබෙනවා. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තසරණාන අඤ්ඤසරණා කියන්නේ මේකයි. තමන්ගේ හිත පිළිසරණක් කරගන්න තමන්ට. තමන්ගේ හිත ආරක්ෂා කරගන්න කොහොමද ඒක කරන්නේ? ඒ කියන්නේ තමන් ඇසෙන් රූප දකිනකොට තමන් අකමැති රූපයක් දකිද්දී තමන්ට දුකක් ඇති නොවන විදිහේ ශක්තිමත් හිතක් හදාගන්න. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය දැම්මිට තමන් එකපාර කේල් කඳක් බිම දැම්ම වගේ තමන්ට බිම වට්ටවන්න පුළුවන් සමහරට ඔබට ලැබෙන එක ටෙලිෆෝන් කෝල් එකකින් ඇතැම්මිට. ඔබේ ළඟම ඥාතියා මිය ගිහිල්ලා කියලා දුරකථන ඇමතුමක් ආවොත් කොහොමද? ඔබේ ස්වභාවය සම්පූර්ණ වෙනස් වෙනවා. අන්න ඒ වෙනි තැනකදී පින්නතුනේ අපි මානසික නොවැටෙන විදිහේ මනසට ආරක්ෂාවක් ලබා දෙන සාන්දෘෂ්ටික දහමක් මේ අපට ලැබුණේ. බන්දුල මල්ලිකාව එහෙම කෙනෙක් වුණා. ඈත හිටියේ දරුවෝ ටික ඔක්කොම සමගි ස්වාමීන් සානුකුරුසයාත් එකම මොහොතේ මිය ගියා කියන කාරණයට අහන ලැබුණා. ඒ මොහොතේ ඇය ශක්තිමත් මනසක් ඇතුව හිටියා. ඒක පින්නතුනේ අපි ලැබපු අධ්‍යාපනයෙන්වත් අපේ ඥාතින් නිසාවත් ධනයෙන්වත් ලැබෙන දෙයක් නෙවෙයි. ඔබ දාපු ඉන්ෂුරන්ස් එකෙන්වත් ඒක ලැබෙන්නේ නැහැ. ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා කියලා ආරංචි වුණාට පස්සේ ආ ඉන්ෂුරන්ස් තියෙන බය වෙන දෙයක් නැහැ කියලා. එහෙම හිතාගන්න බෑනේ. ඉන්ෂුරන්ස් එක මතක් වෙනවත් නැහැ ඒලාට. පින්නතුනේ තමන්ට මේ රැකවරණේ ලැබෙන්නේ සති සම්පජාඤ්ඤය කියන මෙන්න මේ ගුණ දෙක කොච්චර දුරට සීයසා නොවන කියන දෙක තම ජීවිතයේ කොයිතරම් දුරට දියුණු කරගෙන තියෙනවාද කියන කාරණේ මත. එනිසා මෙන්න මෙතනනේ අපට රැකවරණය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ ටිකෙන් ටික අපට මේ කුසල මාර්ගයේ පුණ්‍යගාමී මාර්ගය ලෞකික කුසලිය තුළ උපරිමයට යන විදිහට දේශනා කළා. එතකොට තිරිසංගත සතාගෙන් ආරම්භ වෙලා පෞද්ගලික දාන 14ක් දේශනා කරලා සංඝ සතු දාන 8ක් ගැන දේශනා කරලා ඊළඟට විහාරයක් කරගීම ආනිසංස දේශනා කළා. ඊළඟට තෙරුවන් සරණ යාම ආනිසංස දේශනා කරලා පංචශීලය රැකීම ආනිසංස දේශනා කළා. ඉන්පසු දේශනා කරනවා තමන්ට සුවඳක් නැහැට ආග්‍රහණය වෙන තරම් ඉතාම සුළු මොහොතක් යම් කිසි කෙනෙක් සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා සිහි කරනවා නම් ඒක තවත් ඉහළම කුසලයක් කියලා. පින්නතුනේ මේ මෛත්‍රිය වඩන්න වඩන්න අපේ ජීවිතවල පැහැදිලි වෙනසක් වෙනවා. හැම දිනාටම යහපතක් කරන්න ඕන කියන හැඟීමක් එනවා. කුමන පින්කමක් කළත් අනිත් අය තමට මතක් වෙනවා. මේ ජීවිත කාලේ තමන්ගේ අම්මා තාත්තා විතරක් නෙවෙයි සසර ජීවිතයේම තමන්ට අම්මා තාත්තා වෙලා කිරෙන් ලෙයින් දහදියෙන් තමන්ව පෝෂණය කළා තමන්ට උපකාර කළා මේ මට්ටමට තමන්ගේ හිත දියුණු කරන්න උදව් කරපු හැම කෙනෙක් ගැනම කෘතඥතාවයක් තමන්ට එන්නේ. අනේ දේ තමයි හැම මොහොතක්ම පින්කම් කරන්න අවස්ථාවක් කරගන්න තමන්. මේක දන්නේ නැති කෙනා තමයි නිතරම අනිත්‍යයට දෝෂාරෝපණයක් කරන්න. අනිත්‍යයේ අඩුවක් කියන තමයි බොහෝ විට කෙනෙක් බලාගෙන ඉන්නේ. ඇතැම් විට තමන්ගේ අතින් අඩුවක් වුණත් ඒක උනේ අහවලා නිසා කියලා අනිත් පැත්තට අපි ඒක පවරන්න බලාගෙන ඉන්නේ. නමුත් වෙන උතර මේ ආකාරයේ සම්පූර්ණ වෙනස් වෙනවා මේ මෛත්‍රී වැඩීමත් එක්කම. මෛත්‍රිය වඩපු ප්‍රමාණයට බලන්නේ, අනිත්‍යයේ අඩුවක් බලන්නේ, ඇතැම් විට යාට කොහොමද මම උපකාර කරන්නේ කියලා. නිතරම අනිත් කෙනාට කීඩාවක් නොවන විදිහට, අනිත් කෙනාගේ තියෙන කරදර ටික අඩු වෙන විදිහට උපරිම ලෙස තමන්ට කරන්න පුළුවන් උපකාර ටික කරනවා. හැබැයි කළා තමන් නොකර කෙනෙක් වගේ නිස්සාරවමත් ඉන්නවා. ඒක තමයි වටිනාකම. ධර්මයේ දන්නේ නැති කෙනා ඇතැම් විට කරල් දෙයට වඩා ලොකු දෙයක් නැවත රිටර්න් එක බලාපොරොත්තු වෙනවා. නමුත් පින්නතුනි මෛත්‍රිය කියන එක එහෙම නෙවෙයි. මෛත්‍රිය කෙනා දන් දීලා ඒ දානේ පූජා කරපු කෙනාගෙන් නැවත ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ පින්නතුනි මේක හරියම වෙනස්. කෙනෙක්ගෙන් දෙයක් ගන්න හරියම බයයි. ඇතැම් විට යා දෙන දෙයට වඩා දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් හරිය බය දෙයක් ගන්න. ලොකු බරක් කරපිට එනවා එයාට ප්‍රතිපකාර කරන්න විදිහ. මේක තමයි වෙනතන වර්තමානයේ තියෙන ලොකුම අනතරවට. ඇතැම්මිට ಗುಣගතන බලාපොරොත්තු වෙනවා. නොයේක් බලාපොරොත්තු රාශියක් ඇතුවයි මේ දෙන්නේ. ඇත්තටම මෛත්‍රී සාගතව නෙවෙයි මේ දෙන්නේ. ඒ ගත්ත දිනට මහා බරක් මේ කරේ තියන්නේ අපි. ඒ නිසා එහෙම නොවන විදියට පින්නතුනි. මෛත්‍රී සාගත අපි දෙනව නම් මේක වෙන්නේ නැහැ අපි. ඇත්තටම අපි මෛත්‍රී නැතිකම නිසාම තමයි මේක වෙන්නේ. මෛත්‍රී සාගතව මෙත්තා සාගත මනෝ කර්මයෙන්, මෙත්තා සාගත කාය කර්මයෙන්, මෙත්තා සාගත වාචී කර්මයෙන් නම් අපි වැඩ කරන්නේ. අපිට පින්නතුනි අපි අනිත් කෙනාට උදව්වක් කරලා එයාගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ උදව්ව කරපු කෙනාට පින් දෙනවා. අනේ ඔයා නිසා මට පින්කමක් කරගන්න ලැබුණා, ඔයාට පින් සිද්ධ වෙන්න කියලා අපි අනිත් කෙනාට පින් දෙන්නේ. අපේ පින්තුන් බොහෝ දෙනෙක් එහෙම තමයි. ඇතැම් විට උදව්වක් කරාට පස්සේ උදව්ව ලැබපු කෙනාට කියන අනේ ඔයාට බොහොම ස්තුතියි කියලා තමයි උදව්ව කරන්නේ. මේ බොහෝ පින්තුන් අපි දැකලා තියෙන බොහෝ අවස්ථාවල. අන්න ඒ මට්ටමකට තමයි අපි ඉන්නට ඕන. මේක තමයි මෛත්‍රී ලක්ෂණය කියලා කියන්නේ. අනිත් දේ තමයි පින්තුනි කෙනෙකුට අපි ආහාර පාන ආදී ඇඳුම් පැළඳුම් ආදී වලින් උපකාර කළා යම්කිසි ප්‍රමාණයකට කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන්. නමුත් පින්නතුන මෛත්‍රිය වැඩි වෙන්න යා බලන්නේ ඊට වඩා ගැඹුරින් කෙනෙක් දිහා බලනවා. එයාගේ මානසික ගැටලුවක් තියෙනම් එයාට තමයි වැඩිපුර පිහිට වෙන්නේ. මොකද පින්නතුනේ කායිකව අපි මොන ලෙඩේ තිබුණත් අපට යම්කිසි විදියකින් පාලනය කරන්න පුළුවන්. නමුත් මානසික රෝගයක් ආවදී කොහොමද? අඩු ගානේ තමන්ගේ ඇඟේ තියෙන ඇඳුමවත් තමන්ට පාලනය කරගන්න බෑනේ. ඒක තමයි ලෙඩවලින් අමාරුම ලෙඩ. අපි හිතන්නේ නෑ දැන් මේක පිළිකාවක් හැදෙන එක, හෘදයා ආබාධයක් හැදෙන එක, මේ වගේ දේවල් මහා ලොකු අනතුරු විදිහට අපි සැලකන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා බරපතලයි මානසික රෝගයක් හැදෙන එක. අඩු ගානේ යා පිළිගන්නේවත් නෑ රෝගයක්ද කියලා. මානසික රෝගයක් දැඩි රෝගයට පත් වුණාට පස්සේ මානසික රෝහලකට අරන් ගියාම එයා කියන්නේ අරගෙන ආපු අනිත් පැයට අසනීප කියලා. එයා අඩුමනේ ලෙඩේවත් පිළිගන්න සූදානම්. ඒ තරම්ම මට්ටමට පින්නතුනේ මේ මානසික ව්‍යාකූලතාවය හේතු වෙනවා. ඒ මට්ටමට නොගියත් පින්නතුනේ අපට කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් ලොකුම දේ තමයි ධර්මයෙන් පිහිට වීම. යම් සෙන්ගේ සම්මාදිතිය ඇති කරලා දැක්ම නිවැරදි කිරීම තමයි කෙනෙකුට අපට කරන්න පුළුවන් ලොකුම උපකාරය. ඒක මේ ජීවිත කාලේ විතරක් නෙවෙයි. මේ ජීවිත කාලෙන් පස්සෙත් එයාට සුගතියකට යන්නට අපි උදව් කළා වෙනවා. කෙනෙක් මිය ගියාට පස්සේ පින්නතුනි ඒ මිය ගිය කෙනාගේ අවමංගල උත්සවයට අපි යනකොට අපි බොහෝ විට බලන්නේ ඒ කෙනා ජීවත් වෙන කාලේ මට මේ විදිහට උදව් කළා, මාත්‍යයට උදව් කළා, යා හොඳ කෙනෙක් එහෙම කියලා අපි සාමාන්‍ය කතා බහක් කරලනවනේ. නමුත් හාමුදුරු කෙනෙක්ගේ පාසලට ගියාම මොකද හිතන්නේ? නැත්තම් ධර්මයේ දන්න කෙනෙක්ගේ පාසලට ගියාම කොහොමද හිතන්නේ වෙලාවේ? අනේ මේ තැනැත්තා දැන් කොහේද ඉපදෙලා ඉන්නේ කියලා බලන්න. හාමුදුරු කතා කරන්නේ මෙයා දන් දීපු හැටිවත් නෙවෙයි. මෙයා අනිතර කොහොමද සලකපු කියලා නෙවෙයි. ළඟ ඉන්න හාමුදුරුවත් එක කතා කරන්නේ අනේ මේ මනුස්සයා දැන් කොහේ ඉපදෙලා ඇද්ද කියලා. පින්නතුනි මේක පාසුගල දෙවිතරක් නෙවෙයි පින්නතුනි. ධර්මයේ දන්න, කරුණා මෛත්‍රිය දිනු කරන හැම කෙනෙක්ම අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක. වෙනත් කෙනෙක් කොයිතරම් ධර්මයෙන් දිනු වෙනවද එයා අපෙන් සමුගත දවසේදී එයා තමන් කලින් හිටිය ජීවිතයට වඩා කොයිතරම් උසස් ජීවිතයකට පත් වෙලාද කියන බලාපොරොත්තුව එයාගේ ළඟ තියෙනවා. ඒකෙන් තමයි එයා උපකාර කරන්න බලන්නේ. එනිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් ධර්මයේ ටිකක් හරි දැනගත්තා නම් තමන්ට ඉතාම හිතවත් අයට මේ ධර්ම කියන්න කියලා. හැබැයි එයාගේ ළඟ සුසුකමක් තියෙනවා. සුසුකම මොකද්ද? අහුම්කන් දෙයම තියෙනට මොන. මේක කවුන්සලින් වගේ වැඩක්. ක්ලයන්ට් අගමැති නම් කරන්න බෑ. බලෙන් කවුන්සලින් දෙන්න බෑ. ඒකයි තියෙන ඕන ප්‍රධානතම ගුණය තමයි සුවච කියන ගුණය. සක්‍රීය සවන් දීම, ඇක්ටිව් ලිස්නින් කියන එක. ඒක පිළිපදින නොපිළිපදින එක වෙනම දෙයක්. අහන්න සූදානම් වෙන්නට ඕන. යමක් අහන්න සූදානම් කියලා කියන්නේ යාගේ ළඟ ලොකු ගුණයක් තියෙනවා. එයා අද නැති වුණත් ඕනම දවසක නිවැරදි වෙන උනන්දුවක් නිවැරදි වෙන කැමැත්තක් ඔහු ළඟ තියෙනවා. ඒ නිසා තමයි අහුම්කන් දෙන්නේ. ඒක ලොකු ගුණයක්. මේ ගුණය තියෙනවා නම් අපට අනෙක් හුඟා ගුණධම් වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි අපි නිතරම අපි ඇසුරු කරන්නට පුළුවන් තරම් ධර්මෙ උදව් කරන්න. පුළුවන් තරම් පින්කම් කරන්න උනන්දු කරවන්න. සමහර අය සල්ලි වලින් පොඩ්ඩක් අතිහාට මහාට කරන්න කැමති නැහැ. කමන්නේ ඒ අය ඔබ කරන පින්කමකට හරි අතගස්සන්නේ ඒ අයට. සම්මාදම් කරවන්න. ඔබ පින්කමක් කරාම ඔබේ දුරකථනයේ ඉඳන් යාළුවෝ ඔක්කොමටම කතා කරලා කියන්න මං අහවල් පින්කමක් කළා ඔයත් ඒක අනුමෝදන් වෙන සතුට වෙන්න කියලා. ඒකට තමයි ෆෝන් එක ලැබිලා තියෙන වෙනේවට නෙවෙයි. ඔබ ගන්න පින්කම් අනිත් යාළුවෝ ඔක්කොමටම කතා කරලා කියන ලිස්ට් එකේ ඉන්න. ඒකට තමයි ෆෝන් එකක් ලැබිලා තියෙන්නේ. පින්කල්ල ආ දීපසෝත ඥානිය වගේ ඔබ මේ ඈ තින්නගේ හඬවල් අහන දිව්‍ය හඬවල් අහන වගේ තමයි තින්නේ. ඉතින් ඒකෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් ඒ ඇයට සතුරු කරවන්න සමහර හැබැයි සතුරු නොවෙන ඇත් තියෙනවා. ඒකට කියන්න එපා ඉතින්. දැන් බුදුරජාණන් වහන්සේ අර අසදුරු සමාදානෙ දීලා විශාලම දානය දීලා බණ කිව්වේ නේද? මන නොපිය මා බුදුහන්තු. ඒකට ලොකු හේතුවක් තිබුණේ කියන්නේ එක්කෙනෙක් ඒකට අකමැති කෙනෙක් හිටියේ. හැබැයි යා විතරක් ගැන හිතලා එහෙම නොකර නෙවෙයි. ලොකු හේතු ටිකක් ඇති ඉතින් බුදුවරයෙක්ගේ නුවණින් දකින විදිහ අපිට හිතා ගන්න බෑ. සමහර අය ඒ වගේ අසදුරටපත් වෙනා ඉන්නවනම් එයාට කියන්නේ පෙරඇතන්ද තවත් අකුසල කරගන්න ඇතින්නවා. එහෙම දෙයක් ගැන හිතලා සතුට වෙන කෙනෙක් ඉන්නවනම් ඒ ඇයිට ඔබ කතා කරලා කියන්න. ඒ ඇයිට මේ කමට අනුමෝදන් කරවන්න. ඒ විතරක් නෙවෙයි ඔබ පැන් වීදුරුවක් බුද්ධ පූජාවට සංඝයාණන් පූජා කළත් ඔබ හිතෙන් හිතන්න මේ විශ්වයේ සිටින යම් තාක් සත්‍යයන් ආහාර පාන අඩුවෙන් බොහෝම දුෂ්කරව විවිධ තලවල මේ විශ්වයේ හිතින් අපේක්ෂාවෙන් ඉන්න සත්‍යයන් ඉන්නවා. ඒ හැම දිනාටම මේ පින අනුමෝදන් වේවා කියලා ඔබ හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. ඒක විශාල පිරිසකට යහපතක් වෙනවා. එතැන්ට ඔබ හිතනට වඩා විශාල යහපතක් වෙනවා ඒක. මේ අමනුෂ්‍යයන්ගේ ලෝකය කියන එක පින්වතුනි මහා පුදුම විචිත්‍ර ලෝකයක්. අපි බොහෝ විට ධර්ම මේ සාකච්ඡාවලදී නොකියන පැත්තක් නේද? කියන්නේ නැත්නම් කිව්ව ගමන් බේරෙන්න බෑ අහලා ප්‍රශ්න අහන්නේ වැඩි උත්තර දෙන්න. පොඩ්ඩක් හරි ආපු ගමන් chance එකක් ඉතින් ධර්ම කරුණක් ඊට පස්සේ කියන්න වෙන්නේ. ඒක එතනින්ම නවතිනවා. නමුත් පින්වතුනි යම් ප්‍රමාණයකට දැනගන්නත් ඕන මේ විශ්වයේ විවිධ කාලවල සත්‍යයන් විවිධ විදිහෙන් පින් බලාපොරොත්තු වෙනවා. පින් අනුමෝදන් වෙන විවිධාකාර තියෙනවා. ඉතින් ඒ සත්‍යයන්ට අපිට ටිකකින් හරි පිළිහෙට වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. ඒ නිසා අපේ මෛත්‍රිය දිනුවෙන පින්තුනි මේ කාරණා අපේ දිනු වෙනවා. වැඩි පිරිසකට යහපත කරන්න උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව? මේ විශ්වයේ ඉන්න හැම කෙනෙක්ම පින්තුනි මිනිස්යන් අතර විතරක් නෙවෙයි සත්‍යයන් අතර ගත්තා. මේ අපි සසරාපු ආත්ම බහවලදී එක ආත්ම බහරයකදී හරි අපේ ළඟම ඥාති මිත්‍රාදීන් වෙලා අපට උදව් කරපෑමේ ඉන්නේ පිටය නෙවෙයි. අපිට මේ සසර ගැන අවබෝධයක් නැති නිසා තමයි මේ අපේ අය මේ පිටය කියලා අපි වෙන් කරන්නේ. නමුත් මෛත්‍රියේ දිනුවන පින්නතුනි අපි දකින හැම කෙනාටම අපි උදව් කරනවා. තමන්ගේ ස්වාමියට තමන්ගේ දරුවන්ට විතරක් නෙවෙයි දරුවන්ගේ පන්තිය යාළුවන්ටත් උදව් කරනවානේ. දැන් මෙතන සමහර පින්නතුනේ ඉන්නවනේනේ. තමන්ගේ පුතාගේ පන්තියේ යාළුවන්ටත් යාළුවන්ට අමල තාත්තලා නැති අයට තමන්ගේ අමල තාත්තලා වගේ රැස්වීම වලට යනවනේ. එයාගේ උපාධි උත්සව වලට යනවා. ඒ හැමදේම බලන කොයි තරම් වෙනසක් තමන් ජීවිතේ වෙනවද කියලා. මේක තමයි මෛත්‍රී ලක්ෂණය. ඇස් දෙක පියාගෙන සියලු සත්ත්ව සුවපත්ත්වවා කියන එක ආරම්භක පියවර විතරයි. ඒ පියවර පිනතුනේ බාහිර ලෝකෙදී අපි ක්‍රියාත්මක කරන්න ඕන. මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙමෙයි. ඒ මෙත්තා සාගතව තමයි වචී කර්මය වචන කතා කරන්නේ. මෙත්තා සාගත කාය කර්මය කයින් වැඩ කරනකොටත් මෛත්‍රී සාගතෝ. ඒකෙන් කියන්නේ නිතරම හිනාවැලි ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහර විට කෙනෙකුට බනින්නත් පුළුවන් මෛත්‍රී. කෙනෙකුට අනතුරක් වෙන්න තියෙනවා නම් බැනලා ගහලා හරි ඒ අනතුරෙන් බේර ගන්න උත්සාහ කරන එක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. නමුත් වර්තමානයේ අපේ වැරදි අදහසක් තියෙනවා. යම් කෙනෙක් මොනවා කරත් නිශ්ශබ්දව ඉන්නවා නම් අපි කියන්නේ එයා හරිය හොඳ කෙනෙක්. එයා කාගේවත් දෙයක් හොයන්නේ නැහැ. හරියම හොඳ කෙනෙක් කියලා කියන්නේ. එහැ කැරල බලන්නේ නැහැ කියලා කියන්නේ. පින්නතනේ ඇත්තටම මෛත්‍රිය තියෙන කෙනෙක් එහෙම නැහැ. අනිත් කෙනා ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. අඩු ගානේ ආය වැටෙන්නේ යනවද කියලාත් බලාගෙන ඉන්නේ. එතෙන් දැනෙ පිහිට වෙන බලාගෙන ඉන්නේ. නිතරම වෙනක් කෙනෙකුට Tamanට උපකාරයක් කරන්න පුළුවන් කොහොමද කියලා නිතරම අවදිමත් බලාගෙන ඉන්නේ. අනතුරක් වෙන්න තියෙනවා නම් පොඩි දෙයකින් හරියව බේරන නිතර උත්සාහ කරනවා. සමහර තැන්වල කාණු එහෙම තියෙනවා. පොඩි කාණු වැටුනත් ආයේ බඩුව මුකුත් ගන්න බෑ. දැන් මෙතනත් මේ ඉස්සරහ පාරේ ආයිනේ වාහන නවත්ත නැහැ. උගාක් කල්පනාම් වන නවත්තන්නේ. නවත්තල මේ පැත්තෙන් බැස්සොත් උකුලේ තියෙන මොන හරි වැටුණා තින් ලොකෝ කාණුවක් තියෙනවා. ආයෙත් මොහොතෙන් තමයි ගන්න තියෙන්නේ. ගන්න අමාරු ඊට පස්සේ. ඒ නිසා මෙතන ඇවිල්ලා කවුරු හරි බහිනවනම් වාහනේ මේ පැත්ත ආයෙත් පාක් කරලා අනිවාර්යයෙන්ම කියන කල්පනාම් බහින එකද මේ පැත්තෙන් බහිනවනම්. උකුලේ තියලා දැම්මිට සිහි නැති එක පාර ෆෝන් එකරි මොකක් හරි වැටෙනවා. ඒ වගේ පොඩි දෙයකින් ඉඳන් පින්නතනි. කෙනෙක් දුගතිගාමී බවට වැටීම දක්වාම අපි කෙනෙක් ගැන අවධානයෙන් සැලකිල්ලෙන් අපි ඉන්නේ යාම බේර ගන්න අදහසින්. අම්ම කෙනෙක් තමන්ගේ දරුවා දරුවෙක් අනුතරින් බේර ගන්න වගේම කරුණාවකින් ඉන්නේ. සාමාන්‍ය දෙයකින් බේරන එක විතරක් නෙවෙයි පින්නතුනි. අපි මනුෂ්‍යයන් කෙනෙක් කරුණාවන්ත නම් මෛත්‍රී සාගත නම් නිතරම පින්නතුනි අපි මේ අපායට වැටෙන ස්වභාවයෙන් කෙනෙක් බේරන්න ලොකු උනන්දුවක් අපේ තියෙනවා. එනිසාම තමයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දිනකට වැඩි කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යහපත කළා. සමහරට බණ කියලා අවබෝධයක් ලබා දෙන්න බෑ. දැන් මහා කාශ්‍යප හාමුදුරු එහෙම පින්න පාත යන්නේ. ඊටාම දුප්පත් අය ඉන්න, වයසක අය ඉන්න පළාත්වල තමයි පින්න පාත යන්නේ. ඒ අයද ළඟට ගිහිලා පැම්මිට ධානයෙන් සමවැදිලා ධානයෙන් නැකිටලා ගිහිලා ඉස්සෙල්ලාම යන දුප්පත්ම වයසකම කෙනෙක්ගේ ගෙදරට තමයි ඉස්සෙල්ලාම ගිහිලා පින්න පාත යන්නේ. අර පොඩි දෙයක් හරි බලාපොරොත්තුෙන් ඒ කරන සුළු පූජාවෙන් ඒ පූජා කරන කෙනාට සුගතිගාමි වෙන්න මිලක කරගෙන තමයි කරනවා. මේක තමයි මෛත්‍රී ලක්ෂණය. ඉතින් පින්නතුනි මේක දිනු වෙන නම් හැකි තාක් දුරට මම නිදුක් වෙම්වා කියන එකෙන් පටන් අරන් මගේ නිවසේ ඉන හැම දෙනාම සුවපත් වෙත්වා, මේ සිටි එකේ ඉන හැම දෙනාම සුවපත් වෙත්වා, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ අර්ථ් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ යුනිවර්ස්, මේ මිල්කි වේ එකේ, මේ යුනිවර්ස් එකේ කියලා මුළු ලෝකෙටම පුළුවන් තරම් මෛත්‍රිය වඩන්න. මේක තමයි පින්වතුනි දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් ඉහළම ලෞකික කුසලයේ විදිහට දේශනා කරන්නේ. ස්වර්ගගාමී මාර්ගය කම්මසගත සම්මාදිට්ඨිය පදනම් කරගත්තු ස්වර්ගගාමී මාර්ගයේ ඉහළම කුසලයේ විදිහට දැක්වෙන්නේ මේ මෛත්‍රී වැඩීම. දානයට වඩා සීලය අනිසංසදායි, සීලයට වඩා භාවනාවෙන් මේ මෛත්‍රී වැඩීම ඉහළම ලෞකික කුසලයක් විදිහට දේශනා කළා. එකාතකින් මේක අනිසංස වේදීර තමන් හිත පිරිසිදු වෙනවා, තමන් හිත දෙන පීඩා හැකිතාක් දුරට අවම කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අතීත අකුසල් විදියට අකුසල් විපාකෙන තියෙන ඒවා හැකිතාක් අඩු වෙනවා මේ ඉහළම ලෞකික කුසල අනිසංස විදියට. අනිත් පැත්තට මේ අනිසංසය දිට්ඨධම්ම වේදිනිය වශයෙන්ම තමන්ට අනිසංස ලැබිලා මේ ජීවිත කාලය තුළදීම ධර්ම මාර්ග ඉදිරියට යන්නට තමන්ට නිරෝගී භාවය, දිගාචර සම්පන්නිය, විවේකය, කල්යාණ මිත්‍රාශ්‍රය ඇතුළු බොහෝ සම්පත් ටිකක් තමට ලබා දෙනවා මේ මෛත්‍රියත් එක්කම. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. ඊටාම ප්‍රායෝගික. ඊටාම ආනිසංසදායි. ධර්මයේ සාන්දෘෂ්ටික බව බලන්න පුළුවන්. ඉහළම කුසල කර්මයක් තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. හැබැයි මේ මෛත්‍රිය තුල හිටියත් මේක පුණ්‍යමි සංඛාරයක්. මේකත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමටමයි යන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි මෛත්‍රිය වඩද්දී බාහිර ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකෙට මම මෙත් වඩනවා කියන හැඟීමෙන් තමයි මෛත්‍රිය වඩන්නේ. ඒක ලෞකික කුසලයක්. හැබැයි අපි අවිද්‍යාවෙන් මිදුණා වෙන්නේ නැහැ. නමුත් එක විටම අපට අවිද්‍යාවෙන් මිදෙන්නත් බෑ. මේ ලෞකික කුසලය තුළ අපිට හැකියාවක් ස්ථාවර වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෞකික කුසලිය දේශනා කරලා ඒ කියන්නේ මන්ඩේන් ලෙවල් එකේ ඕඩිනරි ලෙවල් එකේ ඉහළම කුසලිය දේශනා කරලා ඊළඟට දේශනා කරනවා ලෝකෝත්තර කුසලියට සුප්‍රා මන්ඩේන් ලෙවල් එකේ කුසලිය දේශනා කරලා දැන් මේ වේලාම සූත්‍රෙම දේශනා කරන්නේ මේක තාම වේලාම සූත්‍රයක් නෑ ඉවරුනේ නෑ ඒ කියන කම යනවා තින්නතනි මේ දැන් මේ දේශනා කරේ මෛත්‍රිය ගැන බුදුහාම දේශනා කරනවා මෛත්‍රියට වඩා අනිසංසදායි අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීමා කියලා. දැන් මෛත්‍රිය දක්වාම මේ දේශනා කරපු සියලුම දේශනා ටික කුසලයන් ටික අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පටිසම්පාද සර්කල් එක තුල ඉඳගෙන මේ කරන්නේ. ඇතැම් විට බ්‍රහ්ම ලෝකෙින් මහා බ්‍රහ්ම වෙන්න පුළුවන්. මනුස්ස ලෝකයේ සක්විත රජ වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍ර වෙන්න පුළුවන්. නමුත් මේ පොතන ගියා සංසාර චක්‍රය තුළ ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමේ ඉන්නේ පුඤ්ඤාවි සංඛාරය මේ සිද්ධ කරන්නේ පුඤ්ඤාවි සංඛාරය අනිසංස විදියට බාහිර ලෝකෙ නොයෙක් විදියෙ සැප සම්පත් ලැබෙනවා ලැබුණත් පින්නතුනි අවසන් වෙන්නේ කොතනින්ද මේ ඇසට පේන ලෝකයේ තියේ කියලා බාහිර හිතුවොත් අපි කොයිතරම් ලෞකික කුසලයක හිටියත් අවසන් වෙන්නේ කොතනින්ද ප්‍රපංච වලින් ජරා මරණ වලින් අවසන්නේ. ඒ නිසා මෙන්න මේ ලෝකය හිතන විදිය සම්පූර්ණයම වෙනස් කණයක් තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. පුබ්බේ අනනුසුතේස් ධම්මේසෝ කියලා එදා බොමැඩදී බුදුහාඳුරන්ට පසක් වුණේ මෙන්න මේ අර්ථය. මොකන්ද ලෝකයේ අර්ථය කියලා කියන්නේ ඇත්තටම අපි ඇසෙන් රූපයක් දකිනවනම් කනෙන් ශබ්දයක් අහනවනම් නාසයෙන් ගඳ සුවඳක් විඳිනවනම් දිවට රසයක් දැනෙනවනම් කයට පහසක් ලැබෙනවනම් සිතට අරමුණක් එනවනම් මේ අභ්‍යන්තර ආයතන හයට බාහිර අරමුණු සම්බන්ධ වෙන මේ සියලුම අත්දැකීම් කලින් තිමිල මෙතෙන්ට ආව නෙවෙයි මෙතනින් අනාගතයට යන දේවල් නෙවෙයි අතීත සිතුවිල්ල මේ සිතුවිල්ලට බලපෑමක් වෙනවා උනාට මේ මොහොතේ හටගන්නේ මේ මොහොතේ හේතුඵල ධර්මයේ ප්‍රතිඵල විදිහට අඳගීම. ලෝකයේ පහළ වෙන සියලු විද්‍යාඥයන්, ගුරුවරුන්, ආගමික නායකයන්, විද්වතුන් හැම දෙනාම දේශනා කරන්නේ එකම දෙයක්. මොකක්ද එකම දෙය කියලා කියන්නේ? අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ ලෝකේ තමන් ඉපදුණා. තමන් මිය ගියාට පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන එක. සරල විදියට කියනවා නම් මේ රූපය දකින්න කලින් මෙතන මේක තිබ්බා මං ඇස් දෙක පියාගත්තත් මේක ඉතුරු වෙනවා කියන එක. ඔබ උදේ ගෙදරින් නම් ආවා. ආවත් ගෙදර එහෙම තියෙනවා. ගෙදර නැවතත් ගිහලා ඒ ගෙදරම බලන්න පුළුවන් කියලා. ඒක හරි සම්මුති ලෝකේ යනවා. සම්මුති සත්‍ය යනවා හරි. නමුත් පරමාර්ථ සත්‍යට යනකොට ඒක නිවැරදි නෑ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙන්න මේ ගැඹුරු සත්‍යය. අපේ මේ ජීවිතය අත්දැකීම කියලා කියන්නේ හරියට අපේ කණ්ණාඩියෙන් රූපේ බලනවා වගේ අත්දැකීමක් මේක. ඔබ කණ්ණාඩිය ළඟට යන්න කලින් කණ්ණාඩිය ඔබේ රූපේ තිබ්බේ නැහැ. ඔබ යනවත් එක්කම ඒ දර්පණය, ඔබේ රූපය, ආලෝකය, ඔබේ ඇස, විඥානය මේ ගානක හේතු ගානක එකතුවකින් ඒ මොහොතට නිර්මාණය වෙච්ච අත්දැකීමක් තමයි ඔබට ඒ දර්පණ තලයේ පේන්නේ. එතනින් ඔබ ඈත් වෙනවා සමගම ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වුණත් ඊළඟට යනකොටත් ඔබට හඳුනා ගන්න පුළුවන් ඔබේ මූණවරම තමයි තියෙන්නේ. ඔබේ මූණවර මේකේ පෙනුනට කලින් ගිය ඔබේ පින්තූරේ ඔබ එනකන් ආයේ බලන් හිටියේ නැහැ. හැබැයි එතෙන්දී අපි එක විශ්වාස කරාට අනිත් දේවල් වලදී මේක විශ්වාස කරන්නේ නැහැ. ඔබ ගෙදරින් එනකොට අත්හැරලා ආවට එක ගෙදර යනකොටත් ඒ විදිහටම කලින් දැකපු දේ මේ තියෙන්නේ කියලා හිතලා ඒ දේ බලන්න යන්නේ. ඒ දේ බලන්න යනවාය කියලා කියන්නේ ඔබ මෙතෙන්දී ඔබේ ශරීරයෙන් විඥාණය වෙන් වුණත් බය වෙන්න එපා. එතැන් විට වාහනේ යනවට වඩා ඉක්මනට ගෙදර යන්න පුළුවන්. පොඩ්ඩක්වත් බය වෙන්න යන්නේ. ඔබ එතන දැඩි ආසාවෙන් නම් ඉන්නේ ඔබ ඒ පිට යන්නේ. ඔබ එතන විඥාණය පිළිසිඳ ගන්න සුදුසු ශරීරයක් ලබාගෙන මේක තමයි භවය කියලා කියන්නේ. මේක තමයි භවය කියලා කියන්නේ. භවය කියන්නේ බාහිර ලෝකයක් ඇත කියන හිතාන සිටීම. මේ භවය නිසා තමයි මෙච්චර දුරක් අපි ආවේ. තනියමව නෙමෙයි. මේ ආව තමන් උදව් උපකාර කරපු, උපකාර විතරක් නෙවෙයි අපකාර කරපු මිනිස්යන් විතරක් නෙවෙයි බල්ල බලලගේ පටන් බොහෝ දෙනෙක් එක්ක මේ දුර ගමනක් ඔබ එකට මේන්නේ. ඒ නිසා තමයි සත්‍යං ඉපදෙනකොට ඒ ඉපදින ලෝක එකම ලෝකවල තමයි බොහෝ දෙනෙක් ඉපදින බොහෝ කාලයක්. සාමාන්‍ය මෝහය කරාම ඒක බලාගන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමකට දුරක් බලාගන්න පුළුවන්. නම් බුදුවරයෙක් මේක ඊටත් වඩා දුර දැක්කා. බොහෝ විට යන්නේ එකම පිරිසක් තමයි මේ දුර ගමනක් මේ යන්නේ. ෆෝම් එක වෙනස් වෙ කර කර යනවා. උදව් කරපු අයත් යනවා. ඈ කරදර කරපු අයත් යනවා. මොකද මේ කර්ම ගණදෙනුවක් මේ යන්නේ. උදව් කරපු අයගෙන් උදව් ලබන්නත් ඕන. ඈ අපකාර කරපු අයගෙන් ඒවා ලබන්නත් ඕන. ඒ දෙකම මේ ඇත්තටම මේ යන්නේ කර්ම ගණදෙනුවක් මේ යන්නේ. හැබැයි සමුදි සත්‍ය තුලම මේ කියන්නේ. එතකොට මෙන්න මේ චක්‍රේ මුදවලා මෙන්න මේ චක්‍රය තුල ඉන්නකම් පින්වතුනි අපට කොයිතරම් අපි ලෝකයේ සුභයි යහපත් මම කරෝ පින්කම් එහෙම තියෙනවා කියලා කොච්චර තමන් හිතුවත් තමන්ට මානසික දුකක් එනකොට මේ දුක් ටිකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් විට තමන් ශක්තිමත් පෞරුෂයක් තියෙන කෙනෙක් නම් යම්කිසි ප්‍රමාණයකට පාලනය කරගෙන ඉන්න පුළුවන්. හැබැයි තමන් මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණාසන්න වෙන විට, තමන් සම්පත් ටික අත්හරිනකොට, තමන්ගේ කීර්තියට හානියක් වෙනකොට අපට මේක දරාගන්න බෑ. ඇයි? තමන් මේ ආත්ම සංඥාවෙන්, පුද්ගල සංඥාවෙන් මේ ඇත කියන දේ අපි අරගෙන තියෙන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංසාර චක්‍රයෙන් ටිකෙන් ටික නිදහස් වෙන මාර්ගයක් දේශනා කළේ. කොහොමද මේ මාර්ගය දේශනා කළේ? ඒ තමයි අපි මේ ලබන අත්දැකීම් ටික, ඇස ආදී මේ ආයතන ටික, රූප ආදී බාහිර අරමුණු. මේවගේ අනිත්‍යතාවය පුළුවන් තරම් බලන්න. ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියන්නේ මේ ඇස හේතුඵල ධම මත මේ මොහොතට හදලා දීපු ඇසෙන් තමයි මේ බිත්තිය පේන්නේ. මේක බිත්තියක් විදියට. ඊළඟ මොහොතේ අපේ කර්ම චක්‍රය වෙනස් වෙනවා. තින් ඊළඟ මොහොතට බල නැතෙන් මේ තාක්යෙන් මේ බිත්තියෙන් එහා පැත්තක් පේනවා. මේ මොහොතේ පේන මේ මොහොතේ තමන්ගේ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනී මාදි මේ හේතු ටික පදනම මතයි අද මේ දර්ශනේ මේ තලයේ මේ ටික අපට පේන්නේ. මේ ටික වෙනස් වෙනවා තින් බැරි වෙලක් මේ මොහොතේම මේ පේන ටික වෙනස් වෙනවා. එතකොට පින්තුනේ අද අපට මේ පේන්නේ ඇත්තටම මේ තියෙන දේ නෙවෙයි. අපේ මනසෙන් නිර්මාණ මේ මොහොතේ නිර්මාණය කළ දේ තමයි මේ අද අපට පේන්නේ. නමුත් මේක බුදුදහම පරිසම්පාදේ නොදන්න කෙනෙකුට මේක තේරුම් කරලා දෙන්න බෑ. ඔහු හිතන්නේ මේ බිත්තියේ කොටසක් කඩලා මේක ඇටම් එක විස්තර කරොත් ඒක ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. අනිත් හැම දෙනාටම මේක ඇටම් එකක් කියලා අපි හිතන්නේ. නමුත් පිනොතුනේ මෙතන ප්‍රේතෙක් හරි භූතයෙක් හරි හිටියොත් ඒ විද්‍යාඥයාට hina වෙයි. එහාට මේකින් හැබැයි යන්නත් පුළුවන්. යාට මේක බිත්තියක් නෙවෙයි. අපට මේක බිත්තියක් වුණාට වෙනත් සත්‍යයකට මේක බිත්තියක් නෙවෙයි. අපට අද මෙතන 30ක් 40ක් මිනිස්සු ඉපෙනුනට වෙනස් සත්‍යයක් තාවත් යාට ඊට වඩා පිරිසක් මෙතන පේනවා. මේ අපේ ලෝකෙට නිර්මාණය කළ මේ මොහොතට නිර්මාණය කළ දේ තමයි මේ මොහොතේ අපට පේන්නේ. මේක මෙතන මහට ගෙන මෙතනම නිර්දන අධ්‍යක්ීම. ඒතර මේ මොහොතේ මානසික සිතවිල්ල ඊළඟ මොහොතට බලපෑමක් කළා තමයි නවතින්නේ. ඊළඟ මොහොතේ අහම්බෙන් අහේතුක හට ගන්නවා කියලා කියන්නේ නැහැ. වර්තමාන සිතවිල්ල ඊළඟ සිතවිල්ලට බලපෑමක් කරනවා. හැබැයි වර්තමාන සිතවිල්ල එහෙමම අනාගත සිතවිල්ලට යන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙකුට හිතෙන්නේ දැන් මෝහනය කරොත් හරි යම්කිසි ක්‍රමයකින් පුබේ නිවාසානුසති ඥානේ නැත්නම් පෙර විසූ කන පිළලාදී කෙනෙක් බුදු සසුනේ බැහැර කෙනෙක් ළමාගත අවබෝධය ඔහු හිතන්නේ ආත්ම වශයෙන් මේ දිගටම සංතතික වෙන දෙයක් තමයි මේ දිගටම ආවේ කියලා. නමුත් බුද්ධ ශ්‍රාවකේ පුබේ නිවාසානුසති ඥානේ දැනගත්තොත් ඔහු දන්නවා මේක එහෙම දිගටම වෙන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධමයෙන් අස්මින් සති දන් හෝති අස්මින් අසති දන් හෝති. හේතුට තියෙනකොට මේක හට ගන්නවා, හේතුට නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේක පිනුතුනි ටිකෙන් ටික දැනගන්න දැනගන්න මොකද්ද වෙන්නේ? ඇසෙන් රූපයන් දකිනකොට දැකලා ඒ බාහිර රූපයේ පසුපසින් හඹා යන ලෝකය මේ තැනත්තා ටිකෙන් ටික අභ්‍යන්තර පැතර නැඹුරු වෙනවා. කණ්ණාඩියක් ළඟට ගියහම කණ්ණාඩි යථාර්ථයේ තේරෙන මිනිසයා කණ්ණාඩිය පේන කෙනාගේ කොණ්ඩේ පීරන්න ඕන නම් කණ්ණාඩිය පැත්තට පනාව දික් කරන්නේ නැහැ. කණ්ණාඩියේ ඉන්න කෙනාට පුවර දාන්න ඕන නම් කණ්ණාඩියට අපි පුවර දාන්නේ නැහැ. අපි පුවර දාන්නේ මේ පැත්තේ කෙනාට. නමුත් ඒ කණ්ණාඩිය ළඟටම කෝසෙක් හරි බල්ලෙක් හරි සිරලෙක් හරි යවලා ඒ සතාගේ කොණ්ඩේ පීරන්න කියලා පනවක් දුනොත් එයා පීරන්නේ අර කණ්ණාඩිය ඉන්න කෙනා පීරය තැමිලි. ඔහු හිතන් ඉන්නේ බාහිර ලෝකයක නෑ මේ ඉන්නේ කියලා. අපට පින්නතුනි මේ අධ්‍යක්ීමත් එක්කම මුලදී අභ්‍යන්තර බාහිර ભેදයක් තියෙනවා. පස්සේ යනකොට මේ සීමාවක් නැති වෙලා මේ සීමා සම්බේධය නැති වෙලා ඔහුට පේන්නේ සම්පූර්ණයෙන්ම මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් විතරයි. මේ තියෙන මනසේ ක්‍රියාකාරීත්වයක් විතරයි. මනස විතරක් නිකන් තියෙන දෙයක් නෙවෙයි. මේක නාම රූප විඥාන වල එකතුවක්. ඒ නාම රූප දෙක ඒ මොහොතේ හේතුඵල ධම්මත් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා බලන්න වාර ගන්න පුළුවන් තරම් වැඩි කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බලන එකේ ගැඹුරම විදිහට බලන විදිය තමයි අපි කුමන හෝ අත්දැකීමක් ලැබුණත් ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා කුමන ආයතනයකින් අපි අත්දැකීමක් ලැබුණත් ලබන්නේ මොකද්ද? ඒකේ පසුබිම තමයි ස්කන්ධ පංචකය කියන එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පෙරපසුම විහටගෙන නිරුද්ධ වීමෙහි ප්‍රතිඵලයක් විදියටයි අපි මේ ඇසෙන් රූප දැකීම කනෙන් ශබ්ද ඇසීම කියලා මේ සිද්ධ වෙන්නේ. මේක දැකපු කෙනා පින්නොතින ඔහු දකින්නේ ජීවිතේ හැම මොහොතකම අත්දැකීමක් කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ තමන්ගේ ගෙදර මතක් වුණා කියන්නේ, පුතා මතක් වුණා කියන්නේ, වාහනේ පාරේ තියෙනවා කියලා හිතන්නේ, අම්මා ලංකාවේ ඉන්නවා කියලා හිතන්නේ. මේ මොකක් හිතුවත් ඇත්තටම ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකයක් නේද කියන එක තේරෙනවා. තේරෙන්න තේරෙන්න යා අභ්‍යන්තරයේ තුල මෙයා නිවන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුතග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, රහත් වෙන්නටත්, රහත් වෙච්ච කෙනාට පිරිනිවන්ෙක් සුවදායව වාසය කරන්නටත්. උන්වහන්සේ යාලියලෙ තුනඳු කරන්නේ මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකය සමුදය, අත්ංගම, අස්ථාද, ආදීනව නිස්සරණ වශයෙන් හැකි තාක් බලන්න කියලා. ඒ බලන්න බලන්න පිරිනුතුනේ මොකද්ද වෙන්නේ? බාහිර රූප, ශබ්ද ආදී දේවල් වල Taman ටිකෙන් ටික බැඳෙන ගතිය අඩු වෙනවා. එන්න එන්නම තමන් සාධීන කෙනෙක් බවට පත් වෙනවා. එන්න එන්නම තමන් නිදහසට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එන්න එන්නම තමන් විමුක්තියට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එන්න එන්නම බාහිර පුද්ගලයන් ද්‍රව්‍ය මත යැපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. අද අපේ අද ඉන්න මානසිකත්වයේදී අපේ සතුට හෝ දුක සම්පූර්ණම තීරණය කරන්නේ බාහිර පුද්ගලයන්, බාහිර දේවල්. ඕනෑම මොහොතක බාහිර දෙයක් වෙනස් කළා පොඩි දෙයකින් ඇතැම් විට කෙනෙක් කියන්නේ බැලමකින් අපේ සතුට සම්පූර්ණම ඇති කරන්න පුළුවන්. මේ මොහොතේ කෙනෙක් පොඩ්ඩක් පොරොල බැලුවසින් සතුට ඔක්කොම ඉවරයි, මොන තිබිච්ච ලස්සන කොහේ ගියද දන්නේ. ඉතාම සුළු දෙයකින් දැන් අපිට පුද්ගලයක් වෙනස් කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඇයි අපි මේ බාහිර මත දැන් යැපෙන්නේ? මෙන්න මේ බාහිර මත යැපෙන එක නැතිවන්නේ දැඩි වීරියෙන් සිටියට විතරක් බෑ. බාහිර අන්ධකාරය නැති කරන්න නම්, කරවල නැති කරන්න නම්, කරවල ටිකෙන් ටික අයින් කරන්න බෑ අපට. අපිට කරන්න තියෙන්නේ ආලෝකයේ දල්වන එක. ලෝභ ද්වේෂ දෙක අඩු කරන්න කියලා හිතාගෙන බාහිර සාසන ලෑ කරන්නේ බාහිර දේවල් අත්හැර යන එක කරන්න. ඉස්සෙල්ලා ඉඳකඩන් ටිකක් අත්හැරියා, ඊට පස්සේ ඥාතින් ටිකක් අත්හැරියා, ඊට පස්සේ ගෙදර බඩමුට්ටු ටිකක් අත්හැරියා, ඊට පස්සේ ඇඳුම් ටිකක් අත්හැරියා. එහෙම අත්හැරලා අත්හැරලා ගිය ලෝකෙකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළේ මේ ප්‍රඥා ලෝකේ ලබා ගන්න ක්‍රමය. අන්ධකාරයේ තියෙන ලෝකෙට අඳුරෙන් අඳුර නැති කරන්න ඕන. අඳුර නැති කරන්න කියලා අඳුර අයින් කරන්න බෑ, කරන්න පුළුවන් ආලෝකයේ දල්වන එක. බුදුරජාණන් වහන්සේ කළේ මෙන්න මේ ප්‍රඥා ලෝකයේ දල්වපු එක. මුලදී අපි කරනවා දැඩි ලෝභය අඩු කරන්න ටිකෙන් ටික දන් දෙනවා. හිතේ තියෙන දැඩි ද්වේෂය අඩු කරන්න මෛත්‍රිය වඩනවා. හැබැයි කොයිතරම් දුරට මෛත්‍රිය වැඩුවත්, කොයිතරම් අභිසංකක දේවල් දාණය දුන්නත් මේ ලෝභ ද්වේෂ දෙක සම්පූර්ණයෙන් දුරු වෙන්නේ නැහැ. ඒ මානසික වශයෙන් ඉතුරු වෙනවා. යථාපි මූලයේ අනුපද්ද වේ දල්හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසය අනුහතේ නිබ්බත්තදී දුක්ඛ මිදම් පුනම් පුනම්. මුල් තියෙන ගහ මැදින් කැපුවට ගහ මැරෙන්නේ නැහැ. නැවත නැවතත් අර මුල තියෙන කම්ම ගහ වැඩෙනවා. අන්න ඒ වගේ අපි සංතකද ලක්කරිය කියලා මෛත්‍රී වැඩුව කියලා විතර අපේ සම්පූර්ණ මනුසේ වශයෙන් මේ තියෙන කෙලෙස් ටික දුර වෙන්නේ. ඒ සඳහා පින්නතුනේ අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙනවා මෙන්න මේ ප්‍රඥා ලෝකයේ දල්වන විදියට නුවණින් ලෝකෙ දෙස බලන්න. හැකිතාන් දුරට අසානිත්‍ය, චක්ඛුං අනිච්ඡං, රූපං අනිච්ඡං, සෝතං අනිච්ඡං, සද්දං අනිච්ඡං කියන්නේ නැවත නැවතත් නුවණින් හිතන්න. ඒ හිතන ගමන් මේ හැම සිතුවිල්ලක්ම කියලා කියන්නේ ස්කන්ධ පංචකයක හට ගැනීම, නිරුද්ධ වීම කියන එක. තමන් ගැනම හොඳට බලන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. මේ වැඩි කිරීමත් එක්කම පිනතුනේ ටිකෙන් ටික තමන් සාධින කෙනෙක් බවට පත් වෙනවා. අත්ත දීපා බික්කවේ විහෙතත්ත සරණා කියලා කිව්වේ මේකයි. තමන්ට පහනක් කරගන්න, ආලෝකයක් දිවයිනක් කරගන්න කියලා දේශනා කරේ මේකයි. ධම්ම දීපා බික්කවේ විහෙරද ධම්ම සරණා න අඤ්ඤ සරණා කියලා දේශනා කරේ මේකයි. දහම තමන් පහනක් කරගන්න, ආලෝකයක් කරගන්න, දිවයිනක් කරගන්න කියලා දේශනා කළේ මේකයි. යම් කිසි කෙනෙකුට වැඩිපුර වාර ගන්න අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් ඒ අනිත්‍ය සංඥා වඩන මොහොත තුල පිනතුනේ අර අවිද්‍යා පත්‍ය සංඛාර කියන සර්කල් එකෙන් ටිකෙන් ටික අපි ඈතට යන වෙලාව. වෙනත් විදියකින් කියනවා නම් බුදුහාමුදුරු දේශනා කළේ සකේ බික්ඛවේ පෙත්තිකේ විසේ චරත කියලා. පියාගේ භූමියේ, පියාගේ ඉඩමේ වාසය කරන්න කියලා දේශනා කරේ මේක. අපට පියා වුණේ මේ සම්බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ. අන්නේ බුදුරජාණන් වහන්සේ නැමැති පියාගේ සේවනයේ අපි ඉන්න වෙලාව ටිකෙන් ටික වැඩි කරන්න ඕන. තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ හිත ගැන ටිකෙන් ටික අවධානය වැඩි කර කර සිහිය පිහිටුවාගෙන ටිකෙන් ටික අනිත්‍ය සංඥාව වැඩි කරන වාරය ටිකෙන් ටික වැඩි කර ගන්න ඕන. තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය අනිත්‍ය සංඥා වඩන කාලය වැඩි කර ගන්නට ඕන. අන්න ඒ වැඩි කර ගන්න කාලයේ සාර්ථකත්වයට හේතු වෙන අවශ්‍ය කරන පහසුකම් ටික, විවේකය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය, මෙන්න මේ හේතු ටික ලබන්නයි අපි කරන්නේ. මොනවද? දන් දෙන එක, අම්මට තාත්තට සලකන එක, අසරණයට උපස්ථාන කරන එක, මෙන්න මේ ටිකෙන් තමයි අර යටිතල පහසු වණ්ඩික සලසා ගන්න අපි. විදුලිය ආදී මේ නිවන් මගේ තියෙන මේ මූලික පහසු වණ්ඩික සලසා ගන්නට ආශිර්වාද පිණිසයි මේ ටික කරන්නේ. දැන් මේ අනිත්‍ය සංඥා වැඩිම ඉහිලෙම කුසලයේ කියලා කිව්වට පස්සේ අර මුලින් කිසිම කුසලයක් නොකර මෙතෙන්ට විතරක් යන කෙනාට මේක සම්පූර්ණ වෙන්නේ නැහැ කියනද? මේක සම්පූර්ණ වෙන්නේ අර තිරිසංගත සතාගේ ඉඳන් යමක් පූජා කරන්න දන් දෙන්න සුදුසු මානසිකත්වයක් තියෙන කෙනාට තමයි මේ අනිත්‍ය සංඥාව ඉහිලෙම වඩන්නට අවශ්‍ය නිරෝගී භාවය, විවේකය, පහසුකම් ටික, කල්‍යාණ මිත්‍රාශ්‍රය මේ සියල්ලක්ම ලැබෙන්නේ අර තිරිසංගත සතාගේ ඉඳන් බුදුරජාණන් වහන්සේ දක්වා දෙන දානයන් ටිකයි. සංඝසතු දානයත්, තෙරුවන් සරණ යාම, පංචශීලයේ රැකීම, විහෙර විහාරස්ථානයක් පෙරදීම, අන්න ඒවට තමන්ට ශක්ති ප්‍රමාණය උපකාර කරන. තමන්ට සල්ලි නැත්නම් කමන්නේ, වෙන කෙනෙක් කරන පින්කමකදී හරි සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. තමන්ට පුළුවන් මට්ටමින් ඒ සඳහා උපකාර කරන්න, වචනකින් හරි උදව්වක් කරන්න. අන්න ඒ ආශිර්වාදය තමයි මේ ඉහළම කුසලයට යන්නට තමන්ට ලැබෙන ආශිර්වාදය කියලා කියන්නේ. දැන් මෙතන ඉන්න හැම කෙනෙකුටම මේ දහම අහන්න ලැබෙන්නේ ඒ නිසයි. ඔබ අසරණ දරුවෙක් දැක්කත් ඔබ පිහිට වෙන බලාපොරොත්තුෙන් ඉන්නේ නේද? දැන් අපේ සමහර පින්වතුන් ලංකාවට යනකොට දුප්පත් ළමයට උදව් කරන්න නේද? අනාථ නිවාසවලට දාන දෙන දින ගානටම පින්කම් සංවිධානය කරගෙන යන්නේ. මෙහි විදර්ශනා භාවනා වඩන අය ලංකාවට යනකොට අර පොඩි පින්කම ඉඳන් ඔක්කොම පින්කම් ටික කරන්න, ඈ ආබාධිතයි ඉන්න ස්ථානෙට වතුර ටැංකියක් කරන් දෙන්නයි ඔක්කොම ටික කරන්න පෑන කළ තමයි යන්නේ. එතකොට අන්න ඒ පින්කම් ටිකෙන් තමයි මෙතෙන්ට අවශ්‍ය මේ ශක්තිය ඔබ ලබා ගන්න. ඒ නිසා පින්නතුනි අර තිරිසංගත සතාට පොඩි බත් කැටයක් දෙන එක ඉඳන් තමන් කෑම පිඟාන හොදනකොට ඒ ඉවත් කරන වතුර ටික කොතෙන්ට හරි ගිහිල්ලා වතුර ඇලක හරි ඉන සතෙකුට හරි මේක ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ කයින් කරන තැන ඉඳන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තිබීම දක්වාම අපට මේ පින්කම් වැටකට සම්බන්ධ වෙන්න පුළුවන්. සංඝසතු දානවලදී ඇතැම් විට මාසෙකම අවුරුද්දකම පින්කම් කරන තැන් බලාගෙන තමන් අනුමෝදන් වෙන්න. ඒ විතරක් නෙමෙයි හැමදාම හිතින් හිතන්න මුළු ලෝකේ පුරාම කරන පින්කම්, මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි දිවි ලෝකවල කරන පින්කම්, බ්‍රහ්ම ලෝකේ කරන පින්කම්, සියලු මිනිසයාට වඳින හැටි හැම තැනම පින්කම් ටික සිහිපත් කරලා හැමදාම තමන් නිදියන කලින් ඒව අනුමෝදන් වෙන්න. ඒ ශක්තිය ආශිර්වාදය තමන් ලබා ගන්න. තමන්ට හැම දෙයකින්ම කුසල් වැඩි කර ගන්න පුළුවන්. පාරක යනකොට ලස්සන මල් ගස් දකින්න ඔබ, ඇතැම්ට ලස්සන මල් ලතු බලන්න යන ඔබනි, ගිහිල්ලා පින්නතුණේ මල් ලත්ටි ඔක්කොම මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා ගස්වල ත්‍රිවිධම පූජා කරන්න කඩන්න යන්න එපා. ගස්වල ත්‍රිවිධානේ මේ මල් ටික ඔක්කොම මම බුදුහාඳුරන්න පූජා කරනවා කියලා තමන්ගේ හිතින්ම පූජා කරන්න. ලයිට් හුඟක් පත්වල තැනක් තියෙනවා නම් අනේ මේ ලයිට් එක ඔක්කොම බුදුහාඳුරන ධර්මයේ සංගරත් වෙන මගේ අතින් පූජා වේවා කියලා පූජා කරනවා. පින්නතුනේ මේ හැම තැනකදීම වෙන්නේ මොකද්ද? තමන්ගේ කුසලයේ තමන්ගේ පිට පින ශක්තිමත් වෙනවා. ඒ හැම තැනකීම වාසිය ලැබෙන කොහේදී? මරණය පස්සේ දිව්‍ය ලෝක යනද? ඒවත් ලැබෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඒ කියන්නේ සංස දිනපතාම තමන්ගේ නිරෝගී භාවය ඉඳන්ම තමන්ගේ නිවසේ ඉන්නගේ සමගිය, තමන්ගේ ආදරණීය දරුවන්ගේ නිරෝගී භාවය ඉඳන් හැම දෙයකම මේ පින්කම ආනිසංස විහිදලා යනවා. හැම තැනදීම මේක තමයි ආශිර්වාදයක් වෙනවා. හැම දෙයක්ම මංගල කාරණයක් වෙනවා. තමන්ගේ හිතට දුක් දෙන එන කරුණු තමන්ගේ හිතට එන්නෙම නැති වෙනවා. තමන්ට නිතරම හිතෙන තමන් කරපු හොඳ පින්කම්, තමන් කරපු යහපත තමන්ට නිතරම හිතෙන්නේ. ඒ හිතේ මා සමගම පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. තමන්ගේ රූප සම්පන්නියටත් ඒක බලපානවා. ශරීරයත් වෙනස් වෙනවා පින්නතුනේ. ශරීරයේ නිරෝගී භාවයේ ලක්ෂණ හැම දෙයක්ම මේත් එක වෙනස් වෙනවා. මේ මෛත්‍රී සාගතව කරන පුණ්‍ය කර්මවල ආනිසංසය විදියට. ඒ නිසා බුදුහාඳුරමේදී අර වේලාම කියන බ්‍රාහ්මණයා අතීතයේ කරපු මහා පින්කම මුල් කරගෙන අනාගතයේ නෙග සිටුමාට දේශනා කරු මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ. සාමාන්‍ය තිරසංගත සතාට දානය දීමේ ඉඳන් සංඝ සතු දානය දක්වා දාන ආනිසංස පිළිබඳව, ඒ වගේම ආවාසයක් පූජා කිරීමේ ආනිසංසයත්, බුද්ධ ධම්ම සංඝ කියන සර්වං සරණ යාමත්, පංචශීල රැකීමත්, මෛත්‍රී වැඩීමේ ආනිසංසත්, ඊට අනිත්‍ය සංඥාය වැඩීමේ ආනිසංසත් බුදුරජාණන් වහන්සේ ඉතාම අනුපිළිවෙලින් මේ සූත්‍රය තුල අපට දේශනා කරනවා. ඉතින් මෛත්‍රී භාන වැඩීම දක්වාම සංසාර චක්‍රය තුල ඉඳගෙන කරන පින්කම් ටිකයි කියන්නේ. එතන ඉඳගෙන ආරක්ෂාව දමමින්, එතන තමන් රෙන්ට් එකට ඉඳිමින් පර්මනන්ට් එකට ඉන්න ගියකුත් ගන්නට ඕන. ඒ ගේ ගන්න තමයි ටිකෙන් ටික අනිත් සංඥා වඩන්න ඕන. හැමදාම රෙන්ට් එකට ගෙදර ඉන්න එපායි. කවදා හරි තමන්ට කියලා ගියක් ලැබෙන්න ඕන. අන්න ඒ ගෙට අවශ්‍ය ශක්තිය තමයි තමන් මේක ඉඳලා උපයන්නේ. ඒ නිසා ටිකෙන් ටික මේ බුදුරජාණන් වහන්සේගේ විෂයපතයට තමන් ඇතුළත් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒ සඳහා ටිකෙන් ටික අපි අනිත්‍ය සංඥා වඩන්නට ඕන. අසාන්ති ඉන්ද්‍රිය නැත්නම් ආයතන වල අනිත්‍යතාවය බලන්න පුළුවන්. රූප වේදනා ආදී ස්කන්ධ වල අනිත්‍යතාවය බලන්න පුළුවන්. චක්කු ධාතු ආදී ධාතු 18 ගැන බලන්න පුළුවන්. නාම රූප විදියට බලන්න පුළුවන්. පරිසම්පාද විදියට කුමන හෝ න්‍යායකින් තමන්ගේ ජීවිත අත්දැකීම හටගෙන නිරුද්ධ වෙන ආකාරය ටිකෙන් ටික බලන වෙලාව වැඩි කරගන්න. එය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය බවට පත් කරගන්න. ඒක මූලික දේ කරයි කියලා බය වෙන්න එපා. තමන් දැනට කරන දේවල් පොඩ්ඩක්වත් අඩු කරගන්න අවශ්‍ය නැහැ. තමන් දැනට කරන හැම දෙයකටම ආශිර්වාදයක් වෙනවා මේ කරන ඉහළම කුසලයන් සංසිවිදියට. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. රැකියාව කරන කෙනෙක් නම් එන්නෙම තමන්ගේ රැකියා ස්ථාන සාර්ථක වෙනවා. දුව දරුවන්ගේ වැඩ කරන කෙනෙක් නම් ඒව හොඳට සාර්ථක වෙනවා. තමන්ගේ අම්මා තාත්තගේ වැඩ හොඳට කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවත් හොඳට සාර්ථක වෙනවා. තමන්ගේ ඉන්න නිවසේ පටන් හැම දෙයකටම මේක ආශිර්වාදයක් වෙන විතරක් නෙවෙයි. ඔබේ අතීතගත අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් මේ විශ්වය තුළ ඉඳගෙන ඔබ ගැන හුවා සතුට වෙනවා. මේ ආත්මය අම්මා තාත්තේ විතරක් නෙවෙයි. අපට මේ තත්ත්වයට එන්න ආධ්‍යාත්මික අපේ හිත දිනු කරන්න අපට උදව් කරපු අම්මලා තාත්තලා හුවා මේ විශ්වය තුළ ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. අනේ මගේ දුව, අනේ මගේ පුතා සිල්වත් වෙනවා, භාවනා කරනවා, දන් දෙනවා, අනේ සාදු සාදු මාත් අනුමෝදන් වෙනවා කියලා ඒ අය තින් අනුමෝදන් වෙමින් ඉන්නේ ඔබ දෙස බලාගෙන. ඒක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කියලා හිතන්න එපා. අම්මලා තාත්තලා අපමණ පිරිසක් ඔබ දිහා දිවා රැඳෙකි ඇස් දෙක දල්වාගෙන බලාගෙන ඉන්නේ. ඔබ ගැන ලොකු බලාපොරොත්තුවකින්. ඒ නිසා ඒ අයට ආශිර්වාදයක් වෙන විදියට අපි අපේ ආධ්‍යාත්මික ගමන මඟ දියුණු කරගනිමු. ඒ සඳහා ආදි ශ්‍රවණය කරා වූ මේ ධර්මය ඔබට ශක්තියක් ධෛර්යයක් වේවා. සිදු කරන ආවදාන ආදී පුණ්‍ය ධර්මයන් ඔබට නිරෝගී රෝගී බව දිගාසිරි පිණිස, ධර්මයේ හැසිරීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පංචාච නින්දුක්ඛම් බයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සරින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.